ගෞරවනීය මහා සංඝරත්න මහත්මයයි සැනවත් වත්නාන්ත පිළිතුරේ නිරෝධයෙන්සේ දහම් සෙන්සෙහි මාසිකව සිල්පේන සිය සමාදාන වැඩසටහනයි මේ අවස්ථාවේ සිදුවන්නේ තෙම්පේන දොන් හිමිනේ පාන්දරම මහත් ශ්‍රද්ධාවෙන් විහාරස්ථානයට ඇවිදෙල්ලා තමන්ගේ සිත දියුණු කිරීමෙහි යෙදිය සිටින අවස්ථාව සම්බුද්ධ ශාසනයක් කියලා කියන්නේ ඊටාම දීර්ඝ කායකට වරක් ලැබෙන දුර්ලභ සම්පන්න අවස්ථාවක්. ඉතින් එවැනි ශාසනයක් තුළ අපට කරන්න පුළුවන් ඉහළම කටයුත්තයි නැත්නම් ඉහළම කාර්යභාරයයි අපි මේ සිල් කරන්නේ. සසර අනාගත කාලයක් නොයෙකුලිය ආත්මවාදයන් පසු කළේ අපට සම්බුද්ධ ශාසනයක් කියන කාරිය පිළිතුරේ සියම භූමියක් වගේ. කාන්තාරමැද ගමක් කරනකොට ඒ කාන්තාරමැද වෙදින් විට හම් වෙනවා බොහොම සස්ත්‍රීක ප්‍රදේශ. ඒකයි සියම් භූමියක් කියලා කියන්නේ. අන්‍ය වගේ තමයි සතර බොහෝ කාලයක් ඊටම දුෂ්කර ආත්ම භාවයන් ගත කරලා අතිශය දුෂ්කර අවස්ථාවන් පසු කරලින අවස්ථාවේ සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ අපට ලැබෙන ඊටම භාග්‍ය සම්පන්න සස්ත්‍රීක අවස්ථාව. මේ අවස්ථාව තුළ යම් කිසි කෙනෙකුට ප්‍රතිලාභ ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ සතර බොහෝ කාලයක් කරපු කෙනා ආනිසංසය පිළිබඳ. ඇතැම් විට සම්බුද්ධ ශාසනයක් ලැබුණත් සමහර අයට ඒ ශාසනයෙන් ප්‍රතිඵල ලබා ගන්න ඇතැම් විට බුද්ධියක් නැහැ, නොරක් නැහැ. සමහර අයට ඒ සඳහා විවේකයක් නැහැ. ඇතැම් විට අද දවසේ ඔබ දන්නවා සමහර ඇත්තන් රැකියාවේද නැති. නමුත් ඔබට මේ විවේකය ලැබිලා තියෙනවා. ඒ විවේකය ලැබිලා තියෙන නිකන් නෙවෙයි වෙනතුනි. සසරේදී ඔබ පින්කම් කරන අතරේදී ඔබ ප්‍රාර්ථනා කරන නැති අනේ මට සම්බුද්ධ ශාසනයක් ලැබෙන්න. ඒ ලැබෙන අවස්ථාව තුළ ප්‍රතිඵල ගන්නට මට විවේකයක් ලැබෙන්න කියලා ඔබ ප්‍රාර්ථනා කරන නැති. එහි ආනිසංස තමයි ඔබ අද මේ ලෝකේ ඉන්නේ. පින්තුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විමුක්තායතන පිළිබඳව. විමුක්තිය කියලා කියන්නේ කෙලෙසුන්ගෙන් සිත මිදීම කියන එක. අනේ විමුක්තියට පත්වන අවස්ථා පහ ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව විමුක්තායතනය කියලා දේශනා කරනවා. යම් කිසි කෙනෙක් මොදාට සිහියෙන් වන පිටවාගෙන සද්ධර්මය ශ්‍රවණය කරනවා නම් ඒ ශ්‍රවණය කරන අවස්ථාව තුළ තමන්ගේ හිත කෙලෙසුන්ගෙන් මිදෙනවා, රාග දේශ මොහ වලින් මිදෙනවා. එනිසා සද්ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව විමුක්තායතනයක් කියලා සඳහන් කරනවා. අනිත් කාරණය තමයි ධර්ම දේශනා කිරීමත් විමුක්තායතනයක්. යම් කිසි දේශකයන් වහන්සේ කෙනෙක් හොඳට සිහිය නොනැතුව දහම් කරුණු මැනවින් පෙරගස්වා දේශනා කරනවා නම් ඒක දේශකයන් වහන්සේට විමුක්තායතනයක්. අනිත් කාරණය තමයි ධර්ම සාකච්ඡාව නැත්නම් ධර්ම සම්මන්ත්‍රණය. තමයි ගැනගත් දහම් කරුණු වලින් මෙනෙහි කිරීම නැත්නම් අනිත් අය සමඟ ධර්ම සාකච්ඡා කිරීම මෙයක් සඳහන් වන්නේ පින්තුනි විමුක්තායතනයක් විදියට. හතරවෙනි කාරණය තමයි ධර්ම සංජානනය. සූත්‍ර ධර්ම ගාථ ආදී අර්ථ මෙනෙහි කරමින් සිහියෙන් නොවන යම් කිසි කෙනෙක් මෙහි හරිය සංජානනය කරනවා නම් ඒ ධර්ම සංජානනය විමුක්තායතනයක් කියලා දේශනා කරනවා. අපි කාරණා හතරක් දේශනා කරන්නේ. පස්වෙනි කාරණය මොකද්ද? පස්වෙනි කාරණය තමයි භාවනාව. අපි බොහෝ විට හිතන්නේ පින්නතුනි ඇස් දෙක පියාගෙන භාවනා කරන අවස්ථාව විතරයි විමුක්තායතනය කියලා. නමුත් පින්නතුනි ධර්ම ශ්‍රවණය, ධර්ම සංජානනය, ධර්ම දේශනය විමුක්තායතනය දේශනා කරනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කාලේ ඊට පසු කාලේවත් බොහෝ ශ්‍රාවකයන් විමුක්තියට පත්වන්නේ මානවලට පත්වනේ ධර්මය ඇහෙද්දී ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී. බොහෝ දෙනෙ විමුක්තියට පත්වනේ ඇස් දෙක වහගෙන ඉඳි නෙවෙයි, ඇස් දෙක අරගෙන ඉතාම සිහියෙන් නොනින් ඉන්න අවස්ථාවලදී. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණයත් ඔබට විමුක්තායතනයක් කරගන්නට නම් ඔබ ඉතාම මැනවින් මේ ධර්මය අහන්න ඕන. ඒ අහන ධර්මය නොනින් මෙනෙහි කරමින් අර්ථය ඉතාම සියුම්ව සිහි කරමින් ධර්මය ශ්‍රවණය කරනවා නම් මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවත් විමුක්තායතනයක් කියලා සඳහන් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පිළිතුරු ධර්මයේ සඳහන් වෙනවා භාවනාවෙන් තොරව ධර්ම ශ්‍රවණයක් නැත කියලා. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවත් භාවනාවක් හැටියටයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. පිළිතුරු මේ සම්බුද්ධ ශාස්ත්‍රයේ තුල අපිට ප්‍රයෝජන ගන්නට නම් ධර්ම මාර්ගයේ ආරම්භයේ පටන්ම අපේ ළඟ තිබිය යුතු ප්‍රධාන කාරණා හතරක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒවට කියනවා ප්‍රඥා බුද්ධි කර ධර්ම කියලා. ප්‍රඥාව දියුණු කරලීමේ අංග කියලා. මේ සම්බුද්ධ ශාසනයම පදනම් වෙලා තියෙන පිළිතුරේ ප්‍රඥාව, සම්මාදිට්ඨිය, නුවණ, විමුක්තිය ආදී වචනයි සඳහන් කරන නුවණ දියුණු කිරීමේ වැඩපිළිවෙල මතයි මේ සම්බුද්ධ ශාසනයම පදනම් වෙලා තියෙන්නේ. ඒ සාකෝයි තරම් දුරට තමන්ගේ හිත කෙලෙසුන්ගෙන් මිදී ගත්තාද කියන එක තේරෙනවන්නේ කොයි තරම් දුරට සම්මාදිට ලබා ගත්තාද කියන කාරණය මත. ඒ සම්මාදිට ලබා ගන්න හේතු වන කරුණු හතරක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ මොනවද? කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන මේ කාරණා. පිළිතුර අපිට මේ කාරණා සරල විදිහට දෙනුනත් මේ කරුණ පිනතුනි ධර්ම මාර්ගය ආරම්භයේ පටන් අරහත්ත්වයේ ධර්මාම වැඩි වූ කාරණා. ඒ නිසා යම් කෙනෙක් ප්‍රඥා වැඩි දියුණු කර ගන්න කැමති නම් මේ කරුණ හතර තමයි ළඟ සාමයෙන් සපයා ගන්නට ඕන. පළවෙනි කාරණේ තමයි කල්යාණ මිත්‍රාශ්‍රය. කල්යාණ මිත්‍රාශ්‍රය තමයි ලැබෙන නම් එකක් දෙකින් පොබ්බේක හද කොණ්‍ය දාන්නේ වාකාරයට තමයි සතර කරා වූ පිනක් කියනවා. අනිත්‍යයෙන් තමයි කල්‍යාණ මිත්‍රයෙක් හඳුනා ගන්නට සමන් නොවන තිබන්නට ඕන. අපි බොහෝ වෙලෙක හැමතේ තමක් කළාම අවසානයේ හිමිනා පුණ්‍ය කම්මේ නැ කියන ගාථාව කියනවනේ. මේ පිළිමට කල්‍යාණ මිත්‍රයන් ලැබේවා කියලා. නමුත් වෙනතුන දැන් මේ කල්‍යාණ මිත්‍රයන් ලැබුණාම අපට හඳුනා ගන්නවත් නොවනක් නෑ. කල්‍යාණ මිත්‍රයන් අපි ගණන් ගන්නවත් නෑ හඳුනාම. අර ගාථාව මාන ගන්න කිව්වට ඒ කල්‍යාණ මිත්‍රයන් හමු වුණාම තේරුම් ගන්නට ඕන් මෙතන අවනතනීමද ඕන් මෙතෙන් නිරුත්තර සදහම ශ්‍රවණය කරන්නට බොහෝ අපි උනන්දුවත් නැහැ. ඒ නිසා අපි නොනැති වන්නේ ඕන. අනිමහාරයේ තමයි කල්‍යාණ මිත්‍රයන්ගේ ප්‍රතිඵල ගැනීමේදී සුවජ බව කියන එක ඉතාම වැදගත් කාරණා. සුවජ කියන්නේ මොකද? සුවජ කියන්නේ ඔය සාමාන්‍ය අපි දැන් කී කරකම කියලා නේ. බුදුදහමේ ගුණයක් ඇයිද සලකන්නේ නැහැ. වැදගත් අනිසුවල් බව කියන්නේ. ඒක කල්‍යාණ මිත්‍රයන්ගෙන් ප්‍රතිඵල ලැබෙන නම් ඒක අතකින් තමන්ට මොනක් තියෙනවද අනිත් පැත්තේ තමන්ගේ අනිසුවල් බව කියනකොට වර්තමානයේ අපිට තියෙන ලොකුම වාසිය තමයි වෙනතුනේ බොහෝ මාධ්‍යවලින් අපට කල්‍යාණ මිත්‍රයන් මුණගැහෙනවා. ඒ සඳහා අපිට නිවැරදි කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්නට අපි බුද්ධිමත් වෙන කරත් ඕනේ. අනිත්‍යයෙන් තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා කියුවාම බොහෝ දෙනෙකුට හිතෙන්නේ ජීවත් වෙන කෙනෙක් ඇසුරු කරන්න ඕනේ කියලා. නමුත් වෙනතුනේ ඇසුරු කරන අය කියලා කියන්නේ යම් කිසි කෙනෙක්ගේ ළඟ තියෙන ගුණ ටික අපි ආශ්‍රය කිරීම, ඇසුරු කිරීම කියන එක. ඒක යම් කිසි කෙනෙක්ගේ පොතක් කියලා ගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් සංජීවී ගුණ ගැන කරන්න පුළුවන්. ඇතැම් විට මිය ගියපු කෙනෙක්ගේ දේශනාවක් පොතපතක් අපට අහලත් බලලත් කියවලත් ඒ ඇසුරු ලබන්න පුළුවන්. මෙන්න මේ විදිහට කල්‍යාණ මිත්‍රාශ්‍රය අපට ලැබෙනකොට පිනතුනේ ඒ කල්‍යාණ මිත්‍රයන්ගෙන් අපට ලැබෙන ප්‍රධානම දේ තමයි සද්ධර්මය කියන කාරණය. නොයෙකුත් ශ්‍රාවකයන් ධර්මය දන්න යම් කෙනෙක් මුණගැහුණ තින් ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා යම් කෙනෙක් මුණගැහුණු ගමන් මහන්නේ ධර්ම කරුණක්මයි සාකච්ඡා කරන්නේ. මේකත් අපේ ළඟ තියෙන හොඳ ලක්ෂණයක්. කල්‍යාණ මිත්‍රයන්ගෙන් විශේෂයෙන් මේ බුද්ධ ශාසනය තුළ සිටින කල්‍යාණ මිත්‍රයන් වෙතින් අපට ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් අහුම්කල් දෙන්නට පුළුවන්. ඒ මොකක්ද? එකක් තමයි කම්මස්සකතා සමාධියේදී අදාළ කරුණ. එහෙමත් නැත්නම් සරල මාර්ගය කියන කරුණ. අනිත් දෙය තමයි ආරි සමාධිය, චතුසත්‍ය සමාධියෙන් හඳුනන විමුක්ති මාර්ගය පිළිබඳව කරුණ. ඊළඟට මෙතනදී හොඳට කල්පනාකාරී වෙන්න. යම් කිසි ධර්ම දේශනාවක් අහනකොට තමන් බුද්ධිමත් වෙන්නට ඕනේ. මේ දේශනය තුළින් කියවෙන්නේ සරල මාර්ගයද මෝක්ෂ මාර්ගයද? එහෙම නැත්නම් මේ දෙකමද? එහෙම නැත්නම් මේ දෙකෙන් එකක්වත් නැද්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. මේක තාම වැරදක් තරගය. ඕනෑම දේශනයක් ඇහුම්කන් දෙන්නේ හොඳට ඇහුම්කන් දෙන්නේ. ඇහුම්කන් දෙන්නේ බලන්නේ මේ කියන්නේ සරල මාර්ගය ගැනද? මේ කියන්නේ මෝක්ෂ මාර්ගය ගැනද? එහෙම නැත්නම් මේ දෙකම අනුපිළිවෙලින් කියනවාද? එහෙම නැත්නම් මේක අහිමි මගේ හිතේ රාගයේ සමුහ අඩු වෙන ධර්මයක් නෙවෙයි තවත් තමගේ රාගයේ සමුහ වැඩි වෙන දේශනයක් මේක. එනිසා මාගේ මේක සරල මාර්ගයට අදාළත් නැහැ, මොක්ෂ මාර්ගයට අදාළත් නැහැ කියලා තමන් තේරුම් ගන්න දැස්සෙන්නට ඕන. මේකේ තමයි ලස්සනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහාචාර්යක සූත්‍රයේහි. මගේ නිනයි තියෙන මහාචාර්යක සූත්‍රයේදී බුදුහාමුදුරේ දේශනා කරනවා සම්මාදිට්ඨිය පහන් දෙකේ දයම් වදාමි. මහණෙනි මම සම්මාදිට්ඨිය කොටස් දෙකක් කොට දේශනා කරනවා. අත්තිමිත්තලේ සම්මාදිට්ඨිය සාසවා පුඤ්ඤවාගියා උපදිවේ මාතරේ. මහණෙනි සම්මාදිට්ඨිය කොටස් දෙකක් තියෙනවා. එක සම්මාදිට්ඨිය තමයි සාස්ත්‍රවෝ පිනට බරවෝ පුණ්‍ය විපාක වෙන දෙනවෝ සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ කියන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය ගැන වෙනත් විදිහකින් කියනවා නම් සරල මාර්ගය ගැන, වෙනත් විදිහකින් කියනවා නම් ලෞකික සම්මාදිට්ඨිය ගැන, තවත් විදිහකින් කියනවා නම් පින ගැනනේ කියන්නේ. ධර්ම මාර්ගයේ ආරම්භයේදීම දේශනා කරන කාරණා මේක. ඇයි එහෙම සරල මාර්ගයක් දේශනා කරන්න හේතුව? පින්නතුනි ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාම එකමිට මාර්ගඵල ලබන්න පුළුවන් වුණත් තිබෙන්නේ නැහැ. සමහරයට සර්ග මාර්ගය තුළ ඔබ ස්ථාපිත කරන්න අවශ්‍ය වුණා. ඒ නිසා තමයි උන්වහන්සේ මහා කරුණාවේ යුක්ත වුණා වගේම මහා ප්‍රඥාවෙන් යුක්ත වුණා. බුදුරජාණන් වහන්සේ පැත්තකින් මහා ප්‍රඥාවෙන් යුක්තයි, අනිත් පැත්තෙන් මහා කරුණාවෙන් යුක්තයි. මේ දෙකම බුදුහාමුදුරුවෝ යන කිව්වා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් මොනකම ආස්ථාවේදී උන්වහන්සේ ශනිකව පුද්ගලයා ගැන බලන හොඳට නොවනි. බුදුහාඳුරණ කෙනෙක් මොන ගව නම් බුදුහාඳුර මොන කරුණද බලන්නේ තැනත්තාගේ? ඔව්, සද්ධාන ඉන්ද්‍රිය ධර්ම කොච්චර වැඩිලා තියෙනද කියලා බලනවා. ඒත් එක්කම තවත් බලන කාරණයක් තියෙනවා. ඔව්, ඒ පෙරපිනම තමයි ඉන්ද්‍රිය ධර්ම වලින් කියවෙන සද්ධාන ඉන්ද්‍රිය ධර්ම වලින් බුදුහාඳුරතා සිංහ බලන කාරණයක් තියෙන තමයි මේ තැනත්තාට කොච්චර තම අවශ්‍ය තියෙද කියලා. මේක වැදගත් කාරණයක්. දැන් බුදුරජාණන් වහන්සේ චක්කමානවක මට්ටපොළේ වය වගේ අය දැක්කා. දැකලා උන්වහන්සේ සෙන්කර බැලුවේ නැත්නම් කොච්චර ආශිතේ වේද? ඒ ඇත්තමිට ගැඹුරු දහමක් දේශනා කරන්න පුළුවන් වාතාවරණ නැතිවෙන්නේ. ඒ නිසා බුදුහාමර ඉක්මනට තලයේ නැත්නම් සුභතිගාමී වීමට මාර්ගය කියලා දුන්නා. අනුමානේ මට්ටපොළේ බුදුහාඳුරගේ ජීවිතයෙන් හැරෙන්නටවත් තරම් ශක්තියක් තිබුණේ නැහැ. උන්වහන්සේගේ ඡායාවර විද්‍ය පැතර යොමු කරලා මට කුණ්ඩලියෝ සුභතිගාමී කරන්න බුදුහාඳුර කටයුතු කරනවා. චත්තමාන කුමාරයා එදාම මෙයන් හිටිය කුඩා කුමාරයේ ඔහුට ගැඹුරු ධර්ම කාරණයක් දේශනා කරන්න පුළුවන් වාතාවරණයක් තිබුණේ නැහැ. බුදුහාඳුර චත්තමාන ගාථා දේශනා කරනවා. පින්තුන් දන්නවනේ පස්සල යන කාලේ පිටිවෙන්නේ පස්සල යනකොට යෝ වජතං අවරෝ මන්ජේසු සත්‍ය මුනි භගවා කතකිච්චෝ පාරගතෝ බලවේ සාමී සංසුග සංසර නත්තමු පේමි. මේ ගාථා වලින් කුමක්ද කියන්නේ පිළිදෙන්නේ? මේ ගාථා වලින් කියවෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තේරුවනේ ගුණ. පාසල යනකොට ඇයි මේක කියන්නේ? පාසල යනකොට ඇයි මේ ගාථා කියන්නේ? ඔව්, පාසල යනකොට මම හරි අනතුරක් වෙනවා නම් ඒ අනතුරෙන් බේරෙන්න නැත්නම් ඒ අනතුරේදී අනතුරක් වුණත් දුක දිනාගෙන යන විට සුබ දිනාගෙන මේ ගාථා ධාරාව තියෙන්නේ. අන්තර් දැනගෙන ඉන්නේ නැහැ පාසල යන කාලෙනේ. ඔව් ඇත්තම වෙන තුනෙන්න ඕනේ ඇත්තේ අම්මලා තාත්තලා ඉන්නා උදේට නිවසින් පිටත් වෙනකොට මේ ආසාත්ම දරුවන්ට කියමින් ගෙදරින් පිටත් වෙන්නේ නැහැ කියලා උපදෙස් දෙනවා. ඉතින් මෙන්න මේ වගේ අනුශාසනා බුදුදහමට සදාම වෙනවා. සම්මස්තක සම්මාදිතිය නැත්නම් ලෞකික සම්මාදිතිය ඇතුලේ තියෙනාට වෙනතුනි මේ සතර ස්වභාවය පේන්න ගන්නවා. සද්ධර්ම ශ්‍රවණින් මේ දහමහරමත් එක්කම සත්‍ය මරණයෙන් පස්සේ නැවත ඉපදින ආකාරය උඩ ධර්මයේ තුලින් පේන ගන්නවා. පිළිතු ලෝකයේ එක දිනකට මිනිසයා කොච්චර කේසක් මියනවාද? එක දවසක මිනිස් ලෝකයේ මිය යන අය 15,000 වඩා ප්‍රමාණයක්. වෙනත් විදිහකින් කියනවනම් අපි හුස්ම පාර පුරට අරගෙන පල්ලියට ගන්නකොට ලෝකේ 4 දෙනෙක්ට මිය යනවා. ඒ මිය යන අයගෙන් බොහෝ දෙනෙක් වෙනතුනේ නැවත ඉපදෙන්නේ සුගතිය අහිමි කරගෙන. ඒ නිසා වෙනතුනේ ස්වර්ග මාර්ගයක් අපට අවශ්‍ය වෙනවා. මේ ලබාගත්තා දුර්ලභ සුගතිය නැවත පල්ලියට නොයන විදිහට අපේ ධර්ම මාර්ගයේ අනුමි පියවර තමයි. සුගතිගාමි වෙන්න පුළුවන් විදිහට හොඳට සාංගික දේශාව කරගන්න ඕනේ. බොහෝ දෙනෙකුට හිතනවා මම මරණයෙන් පස්සේ සුගතිගාමි වෙයි කියලා. එහෙම හිතනමක් නැහැ මේක. නම් වෙනතුලේ හැම හිතන්නේ අපට ඊටම සෝදායේ විදිහට අපි මරණයට පත් වුණාම කියලා බොහෝ දෙනාට හිතෙන්නේ. එහෙම වචන අරින් වෙනතුනේ. බොහෝ විට අපි මරණයට පත් වෙන්නේ නොයෙකදී සංකීර්ණ අවස්ථාවකට මුහුණේලා. ඇතැම් බොහෝ කාලයක් වයසට ගිහිනේ නැහැ. ඇතැම් වෙලෙ දුකට පත් වෙනවා. ඇතැම් විට වියානතරදී මේ ආදී අවස්ථාවලදී අපි මිය යන්න පුළුවන්. මෙන්න මෙවැනි ඊටම සංකීර්ණ අවස්ථාවකදී මිය ගියා අපි දුගතියට නොයන විදියට පිනතුනේ හොඳට හිතක් ඇති කරගන්න ඕන. සාමාන්‍ය මරණයකදී නෙවෙයි. ඇතැම් විට අපි ඊටම ආදරය කරන අපේ ඥාති මිත්‍රයන්ගේ සියල්ලක්ම අපේ ඇස් දෙක ඉදිරි පිට යම් කෙනෙක් විසින් ඝාතනය කරපු අවස්ථාවකදී ඊළඟට අපිව මරණයට පත් කරපු අවස්ථාවේදී අපේ දුගතියට නොයන විදියට ශක්තිමත් මානසික ඇති කරගන්න ඕන. ඔබට එහෙම හිතක් තියෙනවද? ඔබ ඔබගෙනම බලන්න. මේ වගේ ඉතාම අනතුරුදායක සංකීර්ණ බියකරු අවස්ථාවකදී අප මිය ගියොතින් අපේ මතු ජීවිතයේ කොහොමද කියලා තමන්ම තමාගෙන බලන්න. කෙලෙන අවස්ථාවක සුභතිගාමි වෙන්න විදියට ඒක හදාගන්න එක බිනතුනි සරල දෙයක් නෙවෙයි. ඉතාම අමාරු දෙයක්. ඒකට බොහෝ කාලයක් ධර්මයේ තුල ඉන්නට ඕන. ඒක සාමාන්‍ය බුදු පූජාවක් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක. ඔබ කියන්න පුළුවන් මම වා පූජාවට අතගාලා තියෙනවා. මම වාර ගන්න ධම්මදින ගිහිලා තියෙනවා. මම වාර ගන්න ශ්‍රීපාදේ ගිහිලා තියෙනවා කියලා ඔබට ජීවිතේ කියන්න පුළුවන්. නමුත් වෙනතුනි මේ වගේ තීන්කම් වලින් අර වගේ අවස්ථාවකදී අපි දුගතිගාමී මට්ටමට වැටෙන අවස්ථාවක් අනේක පහසු දෙයක් නෙවෙයි. ඒ සඳහා වෙන වෙන ධර්මයේ ඉතාම ගැඹුරු කාරණා තේරුම් අරගෙන ඉතාම ශක්තිමත් මානසික අවබෝධයක් හදාගන්න වෙනවා. මරණයෙන් පස්සේ ජීවිත විතරක් නෙවෙයි වෙනතනි සරගුණාමී මාර්ගයේදී කියවන දේ තමයි මේ ජීවන කාලයම වෙනතනි තමගේ හිතට අකුසල චේතනා නොවන විදියට තමයි ජීවිත කාලය තුළ සිදු කළා වූ කුසල දහම් වඩ වඩාත්ම සමට මතක රැඳෙන විදිහට තමන් හිතක් හදා ගන්න ඕන. ස්වර්ග මාර්ගයෙන් පිළිබඳව අවබෝධය ලැබෙච්ච කෙනා වෙනතුනි මූලික වශයෙන් කරන දේ තමයි සබ්බ පාපස්කන්ධරණන් කියපු විදිහට හැකිතා තම අකුසල ධම්මනේ බලපිනවා. ඒක අපේ සිදු කරන හේතන රාගය, ද්වේෂය, මෝහය ඇති වෙන අකුසල චේතනා වලින් හැකිතා දුරට ඒක නැත්තා නිදහස් වෙනවා. ඇයි හේතුව? එතන සාධාරණා තමයි ජීවිතේ වටිනාම දේ තමයි තමන්ගේ හිත. තමන්ගේ හිත හරියන ලස්සන දෙයක්. හරියට විකසිත වෙච්ච සුවඳවත් ලස්සන මලක් වගේ තමන්ගේ හිත. ඒ ලස්සන හිත අභිසුදු කරගන්න තමන් කැමති නැහැ. ඇසෙන් රූප දැකලා, කයින් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරලා මේ වගේ දේවල් වලින් තමන්ගේ හිත අභිසුදු කරගන්න තමන් කැමති නැහැ. ධර්මයේ සඳහන් වෙනවා හරියට විතංසන්තාන සූත්‍රය වගේ තැන්වල හරියට හොඳට ලස්සනට ඇඳගෙන ඉන්න අවස්ථාවේදී හොඳට පිරිසිදු වෙලා හොඳේ පීරලා සුවඳ විලෝම් ගල්වලා හොඳ ලස්සන ඇඳුම් ඇඳගෙන ඉන්න අවස්ථාවේදී යම් කෙනෙක් මරණයට පත් වෙලා පොණෙච්ච මීයේ මීපුණක් ගැනලා තමගේ කාරය දානවා නම් ඔබ කැමතිද? අපි කවුරුවත් කැමති නැහැ. හරියම හේතු වල සහාය වෙන ඒකට. අන්න ඒ වගේ තමයි තමන්ගේ හිතට අපිරිසිදු චේතනා එනකොට හරියට මීන් කොනක් දුබලවම මීන් කොනක් එනවා වගේ තමන් ඉක්මනට ඒක බැහැර කරනවා. ඒ සඳහා වෙනතුන් නිතර තමන්ගේ හිත ගැන සිහියෙන් ඉනවස්තයි. විශේෂයෙන් චිත්තානුපස්සනා භාවනාව අවශ්‍යයි. මෙන්න මේ විදිහට අකුසල චේතනා වලින් හිත මුදව ගන්නයි වෙනතුනි. එතකොට හිතන්න පුළුවන් කලවසුම දිනාම වෙන කියලා එකක් හේතුවක් තමයි. නමුත් වෙනතුනි හිතන අකුසල චේතනා එනකොට අපේ හිතේ තියෙන ලස්සන නැති වෙනවා. හිතේ තියෙන සතුට නැති වෙනවා. අපි හිතන්නේ මේ කොයිතරම් බාහිර පහසුකම් නිඳ කොයිතරම් ලස්සන ශරීරයක් තමයි තිබුණත් කොයිතරම් ඉතාම ලස්සන පිරිසිදුම තමයි ඇඳගත්. ඉතාම ලස්සන යාන වාහන වල ගියත් හොඳ සුඛෝපභෝගී නිවසක් තමයි තිබුණත් තමන්ගේ අපේ සුගණන් අර තියෙන සම්පත් වලින් කිසියම් ප්‍රයෝජනයක් තමයි ලැබෙන්නේ නැහැ වෙනත. ඔබ බලන්න ඔබ ඉතාම වටිනා ලස්සන වාහනයක් යනවා කියලා. ඒ යන අවස්ථාවේදී කවුරු හරි අමනාප කෙනෙක්ගෙන ඔබට හිතනවා නම් තමන්ට ලස්සන වාහනේ, සැප පහසු වාහනේ කිසිම සුවයක් තමයි දැනෙන්නේ. ඔබ ලස්සන ගෙදරට හිටියත් ඔබේ හිතේ දැනෙන ආගේ චේතනාවක් නම් තියෙන්නේ අර ගෙදර සුවය ඒ පහසු ඔබට දැනෙන්නේ නැහැ වෙනතුනි. අන්න ඒ නිසායි අපි පළමුවෙන්ම හැකිතාකට අපේ හිතේ අකුසල චේතනා පිළිබඳව කරගත යුත්තේ. අනිත් පැත්තෙන් වෙනතුනි මේ අකුසල චේතනා දුරු කරගන්න නම් ලෝභය දුරු කරගන්න නම් හැකිතාක් දුරට පරිත්‍යාග සීලය වෙන්න ඕන. සුරුතෙන් හරි යම් කිසි කෙනෙකුට දෙයක් දාන දෙන්න හුරු වෙන්න ඕන. මේක පටන් ගන්න තමන්ගේ නිවසේ තමන්ගේ ගෙදර වැඩි යාම තාක් තියෙනවා නම් තමන්ගේ දෑත් වීම කැමරේට සූදානම් කරලා දෙන්න. එහෙම නැත්නම් මාසික දවසක් හරි මොන කැමර වේලක් හදලා අසල ඉන්න ආසන්නයේ ඉන්න දුප්පත් කෙනෙකුට ගිහිල්ලා දෙන්න. තමන්ගේ නිවසේ සොරතල් සතුන් නැති කරනවා නම් ඒ සතුන්ට නිමෙත දාන්න අවශ්‍ය කැම දෙන්න. මෙතනින් තමයි අපි ආරම්භ කරන්නේ මේක. ලෝභය අඩු කිරීම. එතන ඉඳන් වෙන තුරු සාංගික දානය දීම දක්වාම හැකි හැම අවස්ථාවකදීම තමන්ට යමක් පරිත්‍යාග කරන්න පුළුවන් අවස්ථාවකදී පරිත්‍යාග කරන්න. බොහෝ දෙනෙකුට ඉතින් අපරම් ගාක් අමාරුපත් තියෙනවා. අනේ ඉතින් අපර දන් දෙන්න අමාරුයි කියලානේ. නමුත් වෙනතින් අමාරුපත් තිබුණත් තමන් නොනැති නම් වෙනත් අය කරන දාන වලට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. සාධුකාර දෙන අනුමෝදන් වෙන්න පුළුවන්. ලෝභය අඩු කරගන්න මේක හේතුව. අනිත් පැත්තෙන් පින්නතුනි ලෝභයත් එක්ක මේ එකක් තමයි රාගය තියෙන එක. මේ රාගයෙන් තමයි අපිට බොහෝ වෙලෙ හිතට පීඩා ගෙන දෙන්නේ. ඒ සඳහා පින්නතුනි නිතරම අසුභ භාවනා වඩන්නට ඕන. මේ ශරීරයේ ස්වභාවය මොකක්ද කියන එක වලින් තේරුම් ගන්නට ඕන. අපේ මේ ශරීරයේ බාහිර ලක්ෂණ තිබුණට පින්නතුනි මේක ඇතුලේ තියෙන බොහෝම අපේ සිදු දේවල්. අන්න ඒ ගැන නොනින් තේරුම් ගන්නකොට අපිට මේ රාගයෙන් තෙගෙන එක මිදෙන්නට පුළුවන්. අපේ ශරීරයේ තියෙන ස්වභාවය දෙකස් ගුණක් යන ගැන මේ කියලා. මේකේට පැත්තා. අකුසල චේතනාවෙන් දුරු වෙන්න. අනිත් දේ තමයි පින්නතුනි අපට හිතට පීඩා දෙන ප්‍රධානතම කාරණය තමයි අනිත් පැයකේ තියෙන ආවනාපේ. බොහෝ විට අපට හිතට පීඩා ගෙන දෙන්නේ මානසික ප්‍රශ්න ඇති වෙන ප්‍රධානතම කාරණයක් තමයි මෛත්‍රී නැතිකම. අනිත් කෙනෙක්ගේ සුළුසුළු අඩුපාඩු කාමරදී අපේ හිත ඉක්මනට ගැටෙන ස්වභාවයක් තියෙනවා. මේ සඳහා අපි නොතන හැකි තාම් දුරට මෛත්‍රී භාවනා වඩන්න. සබ්බේ සත්තා භවං සුඛිතත්තා කියලා නිතර මෙහි කරන්න. අඩුම ගානේ දවසට විනාඩි 10ක් හරි මෛත්‍රී භාවනා වඩන්න. මේක පිනතේ ඉතාම වැදගත් දෙයක්. අමනාපේ ද්වේෂය අඩු කරන්න තියෙන මාර්ගය. අනිත් පැත්තෙන් පිනතේ මෝහය අඩු කරන්න තියෙන ක්‍රමය. එක පැත්තකින් සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. අනිත් පැත්තෙන් ඒ ශ්‍රවණය කරන සද්ධර්ම වෙනුවෙන් මෙහි කරන්න ඕන. මෙන්න මේ විදිහට රාග ද්වේෂ මෝහ අඩු වෙන විදිහට නිතරම තමන්ගේ හිත දහම තුළ රඳවා ගන්නට ඕන. අනිත් පැත්තෙන් පින්නතුනි කුසල් දහම් කරන්නට ඕන. කුසල සෝත සම්බයා කියන විදිහට හැකිතාම දුරට පින්නතුනි දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් යෙදෙන්නට ඕන. මේ යෙදී ඥාන සංසිද්ධියට තමන්ගේ හිතට අකුසල සිතිවිලි එන අවස්ථා අඩු වෙනවා. තමන්ට වැඩිපුර මතක් වෙන සමාන්තර කුහඳ දේවල් තමන්ට කරන්න තියෙන හොඳ දේවල් මේකම තමයි පින්නතුනි තවත් පුදුම විදියට මහා මංගල සූත්‍රය සඳහන් කරනවා. මංගල සූත්‍රයේ මංගල කරුණු 30ක් ගැන සඳහන් වෙනවා. අසේවනාද බාලානං පණ්ඩිතානං සේවනාදී වශයෙන් පටන් ගන්න විදියට අනුවණයන් ඇසුරු නොකිරීම නොනැත්නම් ඇසුරු කිරීම දානංක ධම්මචර්යාච දන් දීම ධර්මයේ ඇසුරීම ඥාතකානංක සංඝෝ ඥාතීන්ට සංග්‍රහ කිරීම කාලේන ධම්ම සාකච්ඡා කාලේන ධම්ම සවනං මේවා මේ පින්තුනේ මන්දර කරුණ සඳහන් වෙනවා. මේවා තමයි නියම විදිහට අපට තියෙන ආශිර්වාද බ්ලෙසින්ස්. ඒවා කියන්නේ නෝබල් බ්ලෙසින්ස් කියලා, සුප්‍රීම් බ්ලෙසින්ස් කියලා. පින්තුනේ මේ කරුණ කොයි තරම් දුරට දිනකට තමගේ ජීවිතේ වැඩනවාද කියලා බලන්න. දවසට මේ කරුණ කීයක් තමන්ට ප්‍රායෝගික කරන්න පුළුවන්ද කියලා තමන් මොනින් බලන්න. බලල හැමදාම තමන් නිදියන කලින් බලන්න. තමන්ට කොච්චර ධර්ම කරුණ කොච්චර මංගල කරුණ අද මගේ ජීවිතේ තුලින් කරාද කියලා. හැම දිනක්ම ආරම්භ කරන කලින් පිළිතුරු උදෑසනම විනාඩි දෙකක් හරි විනාඩි පහක් හරි තමන් සිහිපත් කරන්න අද දින මට හමු වන හැම දිනම සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවෙන් දවස ආරම්භ කරන්න. තමන්ගේ රැකියා කරන ස්ථානයේ තමන් අගපතේ ගමන් කරන්නේ තමන් දෙදෙන දාසලසිය මුණ ගැහෙනකොට ඒ හැම අවස්ථාවකදීම කල්පනා කරන්නේ මේ මුණ ගැහෙන්නේ මං අර උදෑසන මෛත්‍රී භාවනා වඩලා මං අර සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරපු කෙනයි මට මේ හම්බුනේ කියලා බලන්න. එතකොට තමන්ගේ ළඟ සේවයක් ලබා ගන්න කෙනෙක් ඉන්නවා නම් හොඳට ඒ සේවය ලබා දෙන්න. ඒ වගේම තමන්ට කෙනෙක් මුණ ගැහෙනවා නම් ඉතාම මෛත්‍රියෙන් ඒ කෙනා දෙස බලනවා. හරියට අම්ම කෙනෙක් තමන්ගේ දරුවෙක් දෙස බලන වගේ අනිත් කෙනා තුළ මෛත්‍රිය ඇසෙන් බලනවා කියන මේ තුළින් අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙනවා. මෙන්න මේ විදිහට පින්තුනේ ටිකෙන් ටික තමන්ගේ ජීවිතය තුළ කුසල් දහම් වලින් පුරවා ගන්න උත්සාහ කරන්න. පුණ්‍යස්ස සුගස්සේත ආදි වචනන් කියලා කියනවා. පින කියන්නේ සැපයට කියන තවත් නමක් කියලා. සුඛෝ පුණ්‍යස්ස උච්චෝ කියලා කියනවා. යම් කෙනෙක් ජීවිතේ වැඩිපුර පින් රැස් කරගෙන තියෙනවා නම් ඒ තැනත්තා වැඩිපුර ජීවිතේ සතුටයි රැස් කරගෙන තියෙන්නේ. එතැන් මේ අපට හිතෙනවා මේ කරුණා වේදන් කරනවා නේ කියලා නේ. නමුත් වෙන තේහම නැහැ. තමන් තබන පීවරක් පාසා සියලු සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා කියලා තමන් සිතුවත් මේක නිසා මෙහෙත් තමන් වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියපු දුන අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාකරණ සම්පන්න මේ වගේ ගුණ මුලින්ම අඟට අගේ නම් මුලට නොනිසි කරනවා නම් තමන් වැඩ කර කර දිත් පින්නතේ තමන්ගේ හිත පිරිසුදු කර ගන්න පුළුවන්. තමන්ගේ හිත දියුණු කර ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අයිය අපි මේ සංකල්පන ඕන. ඒ පාඩේ මේ පින්න දින අපසල චේතනා දුරු කරගෙන තමන්ගේ දේ සතුට සහනෙ දින කරගන්න. මෙහෙම නිතර හිත පිනට කුසලයට නැඹුරු කරගෙන ඉන්නකොට තමන්ට පිළිතුරු හොඳ කල්යාණ මිත්‍රයන් තමන්ගේ ජීවිතේ ලැබෙනවා. තමන් ගුණ දහමෙන් දිනන පමණට ඒ වගේම හොඳ කල්යාණ මිත්‍රයන් තමන්ට ලැබෙනවා. අනිත් පැත්තෙන් පින්නතුනි අපිට අපේ ජීවිතවල ඉන්න කරදරකාරී මිත්‍රයන් ඉන්නවා නම් කෙනෙක් කියන්නේ ඇත්තනවා. මේ ඥානසංසතියේ තවත් පැත්තකින් පේනතුනේ තමන්ගේ ළඟම ඥාතීන් ඉන්නවා නම් ඒ ඥාතීන් හොඳ වෙනවා තමන්ගේ මේ ගුණධර්ම වල ආනිසංස විදියට. අනිත් පැත්තෙන් තමන්ට නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලැබෙනවා. ඔබ රැකියාවක් කරනවා නම් ඒ රැකියාවේ දෙකෙන් දෙක ඉහළ කියන්නට තමන්ට මේ පිටකම් ආශිර්වාදයක් වෙනවා. තමන්ගේ දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිරෝගී භාවය මේ ආදිය සාර්ථක කරගන්නට පින්තුනි මේ තමා වඩන පින දෙතනම වෙතනේ වශයෙන් මේ ජීවිත කාලය තුළදීම තමට ආශිර්වාදයක් වෙනවා. අප මේ සාකච්ඡා කළේ පින්තුනි ලෞකික කෙනෙහි ලෞකික කුසලයේ ආනිසංස විදියට තමන්ට ලැබෙන ප්‍රතිඵල. තමානිතර දාන ආදී පින්නම් කරනවා නම් නිතර මෛත්‍රී සාගත සිත පවත්වා ගන්නවා නම් තමන්ට මේ ජීවිත කාලය වශයෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන අපි මේ සාකච්ඡා කළා. ඒ නිසා නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, කල්‍යාණික සම්පත්තිය, අධ්‍යාපනය දියුණුව, වෘත්තීය සාර්ථකත්වය මේ බොහෝ දේක් අපට ලැබෙන පිළිතුරු. මේක තමයි තමාගෙන තමා කළ යුතු පළවෙනි දේ. අනිත් දේ තමයි තමන් මේ ධර්මයේ ඉන්නකොට පිළිතුරුනේ තමන්ගේ ළඟම ඉන්න ඥාති මිත්‍ර ආදීනුත් මේ ධර්මයට යොමු කරගන්නට ඕන. දැන් මේ වගේ බොහෝ දිනවලදී මේ වගේ ස්ථානට සිල් ගන්න බොහෝ පින්නතුන් නිතර පින්කම් කර නැත්තම් බොහෝ විට මේ නැත්තම් සුගතිගාමි වෙන අය. ඔබෙන් පින්තුන් ඉදිරියේ ප්‍රධානම දේ තමයි මේ වගේ පින්කම් වලට සහභාගී නොවන ඔබේ ඥාති මිත්‍රාදීන් ඉන්නවා. අඩුම ගානේ තව දෙන්නෙක් අත ඔබ මේ වගේ කුසල දහමකට යොමු කර ගන්නට ඕන. ඒ අයට සුභිගාමී වෙන්නට මාර්ගය පාදා දෙන්නට ඕන. විශේෂයෙන්ම පින්තුන් ඔබේ ළඟම ඥාති යම් කිසි ඥාතියෙක් ඔබට මිය ගියාම වැරේ කරන දුකක් වෙන හිතේ කනගාටුවක් වෙන ඥාතියෙන් එහෙම ඉන්නවද කියලා බලන්න. අන්න ඒ අය අඩුම ගානේ 5 දිනක් 10 දිනක්වත් තෝරගෙන එයාට පුළුවන් තරම් පින්කම් කරන අවස්ථා ලබා දෙන්න. එයා පින්කම් කරන්න අකමැති නම් ඔබ අතින් සංවිධානය කළ හරි. එයා මේ පින්කම් අර යොමු කරන්න. ඇයි ඒකට හේතුව? ඒයි මේ ගියාම තමයි පිළිතුර ඔබට හුඟක් දුක ඇති වෙන්නේ. ඔබගේ මේ ඥාති මේ ගියේ දවසට මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන පුළුවන් විදිහට ඔබ යම් කිසි කටයුත්තක් කළ තියෙනවා නම් ඔබට එදා වෙන දුකෙන් හුඟක් නිදහස් වෙන්න පුළුවන්. බොහෝ විට අපේ ඥාතීන් ජීවත් වෙන කාලේ ආහාර පාන වලින් ඇඟිල්ලට දුන්න උදව් කරනවා. නමුත් පරිවර්ජයේ සුගතිගාමි වෙන විදිහට වැඩ කරන අවස්ථා හුඟක් අඩුයි. ඒ නිසා පිළිතුර නිතරම බලන්න තමගේ ළඟම ඥාතිය මිය ගියාම දුක දිගාමි වෙන්න පුළුවන් අය ඉන්නවද කියලා හොඳට නිතර නිතර මොනින් විමසා බලන්න. ඒ වගේ අය ඉන්නවා නම් ඒ අය දුක දිගාමි වෙනවා නම් ඒ විශේෂයෙන් තමගේ අම්මා තාත්තා දෙන්න. අම්මා තාත්තා දෙන්න ජීවත් වෙනවා නම් ඒ දෙන්න දුක දිගාමි නොවන විදියට හැකියා කුසල් වඩන්නේට අවස්ථාව ලබා දෙන්න. ඒ තරක් නේ වැඩි දෙයක් තරක් නේ තමගේ දරුවෝ මොනගොල්ලෝ මේ වීඩියෝ සමහර විට තමන්ට හරි මේ යන පුළුවන්. අපි හිතන්නේ බොහෝ විට අපි මේ ගියාට පස්සේ අපේ දරුවෝ මොනතර මැරෙන්නේ කියලා නේ. ඇතැම් දේ පින තුන අම්මා තාත්තා ජීවත් වෙන ඉන්නේ දරුවෝ මේ යනවා. ආච්චිල සියලු ඉන්නේ මොනතර මේ ගියන් මේ යනවා. මේක පින තුන තම සංඥා විදන් අවස්ථාව. සංඥා කිය මරණයට පස්වීම නෙවෙයි. මරණයට පස් වුණාට පස්සේ බොහෝ දෙනෙක් දුගතිගාමී වෙන තියෙන අවස්ථාවයි සංඥා කිය පින තුන. අන්නේ අවස්ථාවෙන් අපි යම කරව ගන්නට ඕන. සමහර නොනැති අය ඉන්න පිනතුනි ඥාති විතරක් නෙවෙයි ගෙදර ඉන්න සතු සිව්පාව සුබ දිනාමිනේකට වැඩ කරන අය ඉන්නවා. ඔබ දන්නවද ගෙදර සුරතල් කෝසෙන් බලලා කියනවා නම් ඒ බලනු ළමා පින්කම් කරනවා. පින්කම් කරනවා ළඟ තියා ගන්නවා. බුදුන් වහන්සේ ළඟ ගෙනත් තියා ගන්නවා. සමහර පන්සල් එක්ක යනවා. එහෙම සත්ව තියෙනවා පිනතුනි. ඒ තමන්ගේ ළඟ එකට ඉන්න සතෙක්වත් නැවත දුක දිනාමි වෙනවා දකින්න කැමති නැහැ. එහෙනම් පේන තින අපේ මානසිකයන් අතරින් අපට උදව් කරපෝ අපේ අම්මා තාත්තා අපේ ගුරුවරු සුගතිගාමී වෙනවා දකින්නට අපි අනිවාර්යෙන් කැමති වෙන්න ඕන. ඒ සඳහා අපි උදව් කරන්නට ඕන කියනවා. මේක ඉතාම වැදගත් දෙයක්. කෙනෙකුට ආහාරයක් දුන්නොත් ඒක දවසෙන් දෙකයි. කෙනෙකුට ඇඳුමක් දුන්නොත් ඒක අවුරුද්දෙන් දෙකයි. කෙනෙකුට රැකියාවක් කරන් දුන්නොත් ඒක විස්රාම වෙන කන් විතරයි. කෙනෙකුට නිවසක් හදලා දුන්නොත් ඒක ජීවත් වෙන කන් විතරයි. කෙනෙකුට සුගතිගාමී වෙන්න කුසල කරන අවස්ථාව ලබා දුන්නොත් ඒ සසර ආත්ම භව ගානකට හේතනත්තාට සුගතිගාමී වෙන්න දෙතර උපකාරයක් වෙනවා. ඒ නිසා මේ උපකාරය අනිවාර්යයෙන්ම අපි කරන්න ඕන පිළිතුරයි. රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කටයුතු කළේ විශේෂයෙන්ම ලෝක සත්‍යයේ අපරිමිත කරුණාවකින්. පින්වත් නායක මහාකාශ්‍යප මහරහතන් වහන්සේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිතරම පින්නපාති වැඩිය ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ පිනතුන් නිතරම පින්නපාති වඩින්නේ වයසට ගිහිපු දුප්පත් අය ඉන්න ඇතැමිට මරණාසන්න අය ඉන්න නිවෙස් අතරින් තමයි පින්නපාති වැඩි. ඇයි එහෙම කළේ? ඔව් ඒ අය පින්කම් කරගෙන යයි සුගතිගාමි වෙන මාර්ගය පාදා දෙන්නටයි සරුවත් හාමුදුරුවෝ ක්‍රියා කළේ. ඒ නිසා පින්නතුනි දහමේ හැසිරෙන අය විදිහට ඔබ විශේෂයෙන්ම ඔබ දහමගේ හැසිරීමෙන් සර්ග මාර්ගය සඳහා කටයුතු කරන අතරේදී අනිත් පැත්තෙන් ඔබ කරයුතු ප්‍රධානම දේ තමයි ඔබේ ළඟම ඥාතීන්ට සුගතිගාමී වෙන්නට මේ ජීවිතයේ යායට යහපත සිදුවන විදියට එය කුසලයේ සඳහා යොමු කරන්නට ඕන. මේ අපේ ලොකු වගකීමක් වෙනතුනි. මෙන්න මේක තමයි ස්වර්ග මාර්ගයේ තියෙන ලක්ෂණය. අපි මේ විස්තර කරේ කල්යාණ මිත්‍ර ආශ්‍රයය තුළින් සද්ධර්ම ශ්‍රවණය කරනකොට අපට ලැබෙන පළවෙනි ආනිසංසය සර්වගාමී වීමට මාර්ගය ලැබීම අවස්ථාව ලැබීම. ඒක මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන විතරක් නෙවෙයි මේ ජීවිතේම තමයි සුවදායක කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ පින්කම් අතරින් නිතරම මෛත්‍රී වඩන කෙනෙක් නම් පිනතුනි. සියලු සන්තෝෂුවපත් ඇත්වාගේ නිතර මෛත්‍රී වඩනවා නම් ඔබේ ජීවිතයේ පිණිස විශාල වෙනසක් වෙනවා. බොහෝ විට මෛත්‍රී වණගෙන අහලා තියෙනවානේ. හැබැයි අපි මෛත්‍රී වණ වඩන ආදී පිණිතුනි. අඩුම ගානේ දවස් 10ක්වත් මේක කරන්න. ඒක ටිකෙන් ටික වැඩි කරන්න. දවස් 20ක්වත් අඩුම ගානේ තමයි මෛත්‍රී වඩන්න පුළුවන් නම් දවස් 2ක් නෙමෙයි. අඩුම ගානේ මාස 6ක් එක දිගට කරලා බලන්නේ. ජීවිතයේ සැලකුවද වෙනසක් වෙනවා පිණිතුනි. මෛත්‍රී වඩන කෙනා කෙනෙක් දැක්කහම අනිත් දැනත්තා බලන්නේ තමන්ගේම දරුවෙක් ලෙස බලන ආකාරයෙන් බලන්නේ. මෛත්‍රී වඩන කෙනා මෛත්‍රී නවතින්නේ නැහැ. ඒ තැනට ගන්න කරුණාව තියෙනවා. අනිත් කෙනෙක් දුකට පත් වෙනවා දකින්න කැමති නැහැ. ලැබි දුක් පරිතරක් නෙවෙයි. ජීවිතය සාර්ථකත් යන දෙයක් නෙවෙයි. මරණය පස්සේ දුක දිගම වෙනවා දකින්න කැමති නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මෛත්‍රී වඩන කෙනා අදුමාරු සිදුවන අය ගැන බොහෝ කරුණාවක් දක්වනවා. දැන් කෙනෙක් අපි කියමු මාළු බානවා කියලා. මාළු බාන කෙනෙක් දිහා දැක්කම අපිට එහෙම දැක වෙන කේන්දියක් නේ. අනේ මම හිතනවා මම මරනවා කියලා නේ. නමුත් වෙනතුන මෛත්‍රී වඩන කෙනෙක් නම් අර මාළුන්ට මෛත්‍රිය වඩන වගේම අර මාළු බාන කෙනා කෙරෙහි දුක මෛත්‍රිය කරුණාවක් හටගන්නවා. ඇයි ඒ? ඒ මාළු බාන දැනත්තා දෙමිට තව අවුරුදු කිහිපයකින් ඒ දැනත්තා මේ දුක දිහන්නේ නැති. ඒ කෙනා කෙරෙහි ලොකු අනුකම්පාවක් ඇති වෙනවා, කරුණාවක් ඇති වෙනවා. අම්මා කෙනෙක් දරුවෙක් දැස බලන වගේ පිළිගීමක් ඇති වෙනවා. යම් කිසි කෙනෙක් වරදක් කරනවා නම් පිළිතුනේ බොහෝ දෙනෙක් ඒ වරදකරුවාට බනිනවා. වරදකරුවාගෙන දේශයක් ඇති කරගන්නවා. අපි කියමු ලෝකේ ලොකු වරදක් කරපු කෙනෙක් එන්නුම් ගන්න නියමනා කියලා. ලෝකෙමයි කියනවා හොඳම දඬුවමක් තමයි ලැබුණේ කියලා මෑඩනේ. සතුට වෙනවනේ. දැන් මැරෙද්දී කරන බලල එහෙම ඒ වගේ මරණයක් පත් වෙන අයට ගැන සතුට වෙනවා. ඒත් ඇයි කරක් නෙවෙයි. ඒ ගිහිල්ලා මරන්න උදව් වෙනවනේ. හැම කෙනෙක්ම ගලක් කරගෙන යනවා. ජීවිතය මරණ කෙනාට එයක් සමාදාන වෙනවා. මේ ආය හපද කරන කෙනෙක් ලෝකෙම අයින් කරන්න උදව් කරලා තියෙනවා. නමුත් වෙනතුනේ බලන්නේ ඒ වරද කරපු කෙනාගේම අම්මා එතන හිටියනවා. එළුම් ගහට නියමයි කියනාගේ අම්මා ඒ අවස්ථාවේ හිටියනම් ඒ අම්මට කොයි වගේ සිතුවිල්ලක් හැගන්නේ? එතැන්විට අම්මා මරණයට පත් වෙනට වඩා වේදනාවක් අර තමන්ගේ කුසෙන් බිහි වෙච්ච දරුවාගේ මරණය ඉදිරියටදී දුකට පත් වෙනවා, සංවේගයක් ඇති කරගන්නවා. අන්න ඒ වගේ පිනතුමිනි ලෝකයේ අයහපත කල්ලකෝ කරදරයට පත් වෙන අය ගැන ලොකු අනුකම්පාවක් කරුණාවක් හටගන්නවා. මේ මෛත්‍රී වඩන කෙනාගේ අනිත් පැත්තෙන් මුදිතා ගුණ ඇති වෙනවා. වෙනත් කෙනෙක් දිරිනේකොට සාර්ථක වෙනකොට ඒ දැනත්තාගේම තමන්ගේම දරුවේ සාර්ථක වෙනවා වගේ සතුටක් ඇති වෙනවා, මුදිතා ගුණයක් ඇති වෙනවා. මේකත් මෛත්‍රී වඩන කෙනාගේ අස්සනේ. අනිත් පැත්තෙන් උපේක්ෂා ඇති වෙනවා. සමහර අය දුකටපත් වෙනවා, සමහර අය සතුටෙන් ඉන්නවා. මේ දෙකම මැදම ඉන්නේ පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය අතීත කර්මශක්තියෙන් බලපාන බව තේරුම් ගත්තාම මේ ධර්ම මාර්ගයේ ඉන්න සතර බ්‍රහ්ම විහෙර වඩන කෙනා උපේක්ෂාපත්‍ය. තමන්ට සමහර දේවල් පාලනය කරන්න බෑ කියලා හිතනකොට තමන් හිතන පසුබාහ නැති විදියට නැත්නම් තමන් බර්න් අවුට් නොවන විදියට තමන් හිත සකස් කරගන්න. යම්කිසි කෙනෙකුට පින්නතුනි මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් ඒ දැනත් තාපින තුනේ මිනිස් සිරුරක් දරාගෙන කායිකව ඒ දැනත් තා මානසිකව බ්‍රහ්මයේ පරිජීවක බුදුදහමේ පින තුනේ සඳහන් වෙනවා. මේ ජීවිත කාර්යයේම මේ මනුස්ස ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ අතර ගන්න තමයි. කේතරම් වටිනා ධර්මයක් තියාගෙන පින තුනේ අපි මේ දුක් විඳින්නේ. ඒ නිසා අපි හැකීක්ම දුකෙන් නිදහස් වෙන්න ඕන. අප මේ මොලින් සඳහන් කරේ කම්මස්සකට සමාධිය කිය පදනම් කරගෙන අපේ හිත පිරිසුදු කරගන්න ආකාරයත් මරණයෙන් පස්සේ සුභජීවණ ආකාරයත්. ඒ නැත්නම් හද අවධානයෙන් බණ්ඩේ අහගෙන ඉන්න අනුපිළිවෙලින්නේ කර්ම සාගත කරන්නේ මේ එක එක කරුණ අනිත් කරුණට සම්බන්ධයි. සාධුකාරයක් ප්‍රාර්ථනා කරන්න. කම්මස්සකට සමාධිය තුළ තියෙන ලක්ෂණය තමයි අපේ මානසිකත්වයේ තමයි අපි මේ ලෝකේ ගැන කයින් ලෝකයක් තිබුණා. අපි මේ ලෝකෙන් මිය ගියත් ලෝකෙ ඉතුරු වෙනවා කියන කාරණා. වෙනත් විදිහකින් කියන ඉතාම සරල විදිහට කියනවා නම් අප ඇහැ හරිනකොට යම් සිදයක් අපට පේනවනේ නම් ඒ දේ අපි ඇහැට පේනවා ඇස් දෙක වහගත්තා ඒ දේ ඉතුරු වෙනවා කියන කාරණා. අපි යම් සද්දකීම අපේ ඇසකන ආකාර ඉන්ද්‍රිය වලින් අපි ලැබුණොත් ඒ අත්දැකීම ලබන කලමොත් එක තිබුණා ඒක ලැබුණාට පස්සේ තියෙනවා. අනිත් ඒ තමයි අපි යමක් සිහිපත් කරනකොට අපේ අම්මා ගැන හරි තාත්තා ගැන හරි ගෙදර ගැන හරි දරුවා ගැන හරි සිහිපත් කරනකොට අපිට හිතෙන්නේ ඒක ඒ විදිහටම මේ ලෝකේ තියෙනවා කියලා. අපි ඒ ගැන සිහිපත් නොකර හිටියත් ඒ දේ බාහිර ලෝකේ තියෙනවා කියලා අපිට හිතෙන්නේ. ඒකත් සම්මස්තක සම්මාදීක ලක්ෂණයක්. අනිත් ඒ තමයි අපේ හැටි යමක් පේනකොට අපි හිතන්නේ ඒ බාහිර තියෙන දෙයේ ස්වභාවයමයි අපිට පේන්නේ කියලා. දැන් මේ මල් කෝච්චිය දැනීමට අපිට හිතෙන්නේ මේ බාහිර පේන මල ඒ විදිහටම තමයි පේනවා කියන්නේ. මේක තමයි සම්මස්තක සම්මාදීක ලක්ෂණය. මේක වැරදි දෙයක් නෙමෙයි. මේක අසත්‍යයක් නෙමෙයි. හැබැයි මේක සම්මුති සත්‍ය විතරයි. ලෝකෝත්තර සම්මාදීක සාපේක්ෂෝණය සත්‍යයක් නෙමෙයි. මෙන්න මේ ලෞකික සම්මාදී ධර්මවලට තම සම්මාදී ධර්මවල සම්බන්ධේකනා කරනවා. අත්ති දෙක්කලේ සම්මාදීත්‍ය අරියා අනාසවා ලෝකෝත්තර මාර්ගංගා කියලා කරනවා. තම සම්මාදීත්‍යක් කියනවා ආර්යවෝ අනාසවෝ ලෝකෝත්තරෝ මාර්ගාංගියක් වෙච්ච සම්මාදීත්‍යක් කියලා. ඒක කියන ලෝකෝත්තර සම්මාදීත්‍ය කියන්නේ. ඒක කියන චතුසත්‍ය සම්මාදීත්‍ය කියලා කියනවා. මෙන්න මේ චතුසත්‍ය සම්මාදී විද සාධක්ෂව තියෙන තුනේ කම්මසකට සම්මාදීත්‍ය සත්‍ය නොවේ. සංගල වෙන්නේ බෑ මේ කිවලේ. හරියට මේක කම්මසකට සම්මාදීත්‍ය හරියට සාමාන්‍ය පෙළ සමත් වෙනවා වගේ. ලෝකෝත්තර සම්මාදීත්‍ය උසස් පෙළ සමත් වෙනවා වගේ. උසස් පෙළ සමත් වෙච්ච කෙනාගේ ළඟ සාමාන්‍ය පෙළ සමත් වෙච්ච අවස්ථාවේ තිබෙච්ච දැනුම නැති වෙනවද? නැති වෙන්නේ නැහැ. තවත් එයාට ප්‍රකට වීමක් වෙන්නේ. නමුත් සමහර අය හිතන්නේ ලෝකෝත්තර සමාධියට පත්වෙච්ච කෙනා දානයක් දෙන්නේ නැහැ, වෙන යහපතක් කරන්නේ නැහැ, ශූන්‍යතාව විතරක් බලමින් ඉනවා කියලා හිතන්නේ. නමුත් එහෙම නැහැ. ලෝකෝත්තර සමාධියට පත්වෙච්ච කෙනා ලෝක සම්මත විදියට කරන්නේ නැහැ යහපත කරනවා. ඔව් කාංග්‍රස් කරගෙන යනවා. ඔය ලෝක සම්මත කර්තේ මිලෙන්නේ නැහැ. අමත ආදී නොනසල් කරනවා. මේකේ පමණාතර තේමාව බලන් කරන අවස්ථාවක් ලැබුණත් කරනවා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ තමන්ගේ මිය ගිහපු අම්මගෙන කල්පේ පැටලෙන්නේ මේ කියලා හිත පුදුකිට ගන්න බැරි යාම කෙනෙකුට ධානය දෙල තේමාව බලන් කරනවා. ඒ නිසා ලෝකෝත් සම්මාදී කියන කෙනා ලෞකික සම්මාදී ජාතක වෙන්නේ නැහැ. ඒකේ නිතර බව දන්නවා. දැනගත්තර ලෝක සම්මත විදියට හරියට සමාන විදියට සම්බන්ධ වෙනවා. වෙනතුනි ලෝකෝත්තර සම්මාදිටිය විදියට ගත්තොත් එන්නේ මෙතන තමයි වෙනතුනි අපට තේරුම් ගන්න යුතු වැදගත් දේ. අපේ ඇහැට රූපයක් පේනකොට අපට අත්දැකීම ලැබෙන මේ මොහොතේ. මේ මොහොතේ අත්දැකීම ලැබෙන විතරක් නෙවෙයි මේ මොහොතේ තමන්ගේ ඇස කන නාසාලේන්ද්‍රිය වලට ගෝචර වෙන රූප ශබ්දාවේ අරමුණ තමයි ලැබෙන්නේ තමන්ගේ මේ මොහොතේ මානසික ස්වභාවයන්. මේ මොහොතේ ඔබ මේ විත්‍ය බලනකොට ඔබට විත්‍ය. හැබැයි ඔබේ අභ්‍යන්තර ආයතන වෙනස් වෙනවා තියෙන්නේ. ඊළඟ මොහොතේ ඔබ මේ විත්‍ය බලනකොට විත්‍යෙන් එහාට ඔබට පේන්නත් පුළුවන්. මේකයි ස්වභාවය. අනිත් කාරණේ තමයි මේ මල මේ බුදුරජාණන් වහන්සේගේ පිළිරුව තමන්ට පේන්නේ තමන්ගේ මනසේ ස්වභාවයන්. ඔබේ හිතෙන් දැන් මේ මල ටික දැකලා ඔබට හිතන මානසික සුවයක් ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ ඔබේ මනසේ ස්වභාවයේ හැටියට. ඔබේ මනසේ තාම පිරිසිදු නම් මේ මල ගැන ඔබට සුභවාදී ආකර්ෂණයක් නම් හිතෙන්නේ මේක බුදුරජාණන් වහන්සේට පූජා කරන මල, මේක සුවඳිති මල ආදි වශයෙන් ඔබට සුභවාදී හිතනකොට මේක සුභවාදී ඔබට පේන්නේ. ඇතැම් විට මේ වගේම මල කියන්නේ ඔබේ හිතේ සුවතල්පුතේ දුවේ ළඟම ඥාතියේ නායි කියල කරගෙන මිය ගිහිල්ලා තිබුණා නම් ඔබට මේ මල දකින්න බැති වෙන ආරාධ දෙකීමනේ. ඊට පස්සේ වඩා වෙනස් සංදේශීම. තිනතුනේ හැම දෙයක් ගැන මේකයි සබහාමි. එතකොට තමන්ට බාහිර දෙයක් ගැන සැප හෝ දුක එන්නේ ඒ බාහිර දෙයින් නෙවෙයි පිළිතුරු. ඇස කන නාසය දිව කියන දිව මනස මෙන්න පහෙන් කය හැරෙන්නේ කියන්නේ ඇස කන නාසය දිව මනස කියන මෙන්න මේ අරමුණු පහෙන් මෙන්න මේ ඉන්ද්‍රිය පහෙන් තමන්ට අරමුණු ඒ මේදී යම් කෙසේ දුකක් හෝ සැපක් වෙනවා නම් ඒ එන්නේ පිටතනි බාහිර දෙයක් නෙවෙයි තමන්ගේ මනසන්. ඒ හේතු නිසා ඇති වුණා හේතු නැති තැන මෙතනම නිරුද්ධ වුණා. නමුත් ඒක නිරුද්ධ වුණාට අපේ හිතේ තාම එක නැති වෙලා නැහැ. තාම දිගටම හිතේ එක තියෙනවා. දැන් උදාහරණයක් බලන්න ඔබේ අම්මා ඔබේ ළඟම ඥාතියෙක් මියගියොත් බලන්න. ළඟම ඥාතියෙක් මියගියොත් එම වාඩෙනවා. අඬන්න මොනවා කියේද? අනේ මේ දැනත්තා ජීවත් වෙන කාලේ මට මෙහෙම සැලකුවා, මට මෙහෙම කිරි දුන්නා, මෙහෙම මගේ කොණ්ඩේ පීරුවා, මෙහෙම මගේ ඔළුව අත ගෑවා, මේ විදිහට මා ඉස්කෝලේ යන්න ගියේ මේ ටික කිය කිය අනේ. ඇත්තටම පින්නතුනේ මේ අඬන්නේ මොකටද අපි? අපි මේ අඬන්නේ පින්නතුනේ මැරුණ හින්දද? ඇත්තටම බලන් ගියාම මැරුණ හින්දනේ අඬන්නේ ජීවත් වෙන්න. අර ජීවත් වෙන කාලේ ඇත්තටම ජීවත් වුණා කියන කරගෙන අන්නේ ජීවත් වෙච්ච සිතින් සිහිපත් කර කර යන්නේ. ඇත්තෙන්ම මේ මොහොතේ සිහිපත් කරනකොට අර අතීත සිද්ධිය සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා තියෙනවා. මේ මොහොතේ ඔබ සිහි කරන්නේ ඇත්ත සිද්ධිය නෙමෙයි. මේ මොහොතේ සිහි කරන්නේ ඔබේම හිතයි. නමුත් අපට තේරෙන්නේ අපි අතීතයෙන් හිටියොත් යෝනිසෝ මනසකාරය නැසිදුවති මිශ්‍රණිකවරක් අතීතන් දැකීම යනවා. අතීත මතක යාවදීන විතරක් නෙවෙයි ඒ අතීත සිද්ධිය තුළ අපි ජීවත් වෙලා දුකට පත් වෙනවා. තවත් උදාහරණයක් ගන්න බලන්න පිනතුනි. ඔබ නිතර යන සීතකරණය බලන්න. ඔබ ගෙදර ඔබට සීතකරණයක් තියෙනවා නම් සීතකරණය ඇරියාම ඔබට ඒක පේනවනේ. ඔබට ඇරියාම පේන සීතකරණයෙහි ලයිට් එක පත්තු වෙච්ච සීතකරණයක්ද පේන්නේ? ලයිට් එක ඕෆ් වෙච්ච සීතකරණයක්ද? ලයිට් එක පත්තු වෙච්ච ගන්නේ. දැන් ඔබට ඔබේ ගෙදර සීතකරණය සීලපත් වෙනකොට ඔබට පේන්නේ කොහමද? ලයිට් එක පත්තු වෙලා එක එක තට්ටු එක එක දේවල් කියන දේ තමයි පේන්නේ නේ. ඇත්තටම මේ මොහොතේ පේනකොට පේන්නේ ඒ ඇත්ත ෆ්‍රිජ් එකද? නැහැ, ඔබ අර කලින් දැකලා මතකෙට ගත්තු එක තමයි මේ සීලපත් වෙන්නේ. ඔබ නිතර යන කණ්ණාඩිය සිහිපත් කරගන්න. කණ්ණාඩිය මතක් වෙන ඔබ අපිට කණ්ණාඩිය විතරද සිහිපත් වෙන්නේ? නෑ නෑ, ඒ කණ්ණාඩිය ඉස්සරහින් යන ලස්සනම කෙනත් එක්ක මතක් වෙන්නේ නේ. පින්නතින ඔබට කණ්ණාඩිය විතරක් නිකන් මතක් වෙන්නේ නෑ, කණ්ණාඩිය ඉස්සරහින් ඔබත් එකයි මතක් වෙන්නේ. ඒ මතක් වෙනකොට ඒ කණ්ණාඩිය ඔබේ ඡායාව තියෙනවද? කණ්ණාඩිය ඔබේ ඡායාව නෑ පින්නතින. ඔබේ පින්තූරයක් කවුරුහරි ගහන ඔබට පෙන්වුවා තියෙනවා. ඔබ ඔබේ පින්තූරය කොහමද හඳුනාගන්නේ? ඔබ ඔබේ මූණ ඔබම දැකලා තියෙනවද? නෑ නෑ, ඔබ පින්තූරය ඔබේ දැකලා තියෙන කණ්ණාඩියේ. ඒ කණ්ණාඩියෙන් ඔබ කවදාවත් පින්තූරය දැකලා නැත්නම් ඔබේ පින්තූරයක් දුන්නට ඔබට හඳුනාගන්න බෑ. ඒ ඔබ අර පින්තූරයේ ඡාය රූපේ දකිනකොට ඔබට ඔබේ රූපය ඔබ හඳුනා ගන්නකොට ඔබ අර කලින් කණ්ණාඩිය දැකපු රූපය සම්බන්ධ කරගෙන ඔබ හිතන්නේ. නමුත් මේ මොහොතේ ඔබේ පින්තූරේ කණ්ණාඩිය තියෙනවද? කණ්ණාඩිය නැහැ පින්තූරේ. බලන්න පින්තූරේ අපේ නුවණ යොදවන්න ඕනේ මෙන්න මෙතෙන්ට. ධර්මයේ සඳහන් වෙනවා පංචවන්දස්සයන් ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. මේ ධර්මයේ ප්‍රඥාව සංකයි දුස්ත්‍රාඥයද නෙවෙයි කියලා. පින්නතුනි සම්පූර්ණ පින්නතුනි දුක නිදහස් වීම තියෙන්නේ මේ ප්‍රඥාවත් එක්ක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්ම මාර්ගය තුල පින්නතුනි උන්වහන්සේ සම්පූර්ණ දේශනා කරන්නේ දුක නිදහස් වීම කියන කාරණා. මේ බුදුදහම තුළ දුක කියන කාරණයක් දේශනා කළා, දුක සත්‍ය කියන කාරණයක් දේශනා කරනවා. සමුදය කියන කාරණයක් තියෙනවා, සමුදය සත්‍ය කියන කාරණයක් තියෙනවා. නිරෝධයේ කාරණයක් තියෙනවා, නිරෝධ සත්‍යයේ කාරණයක් තියෙනවා, මාර්ගයේ කාරණයක් තියෙනවා, මාර්ග සත්‍යයේ කාරණයක් තියෙනවා. එනොතින් මෙන්න මේකත් තේරුම් ගත්තොත් තමයි ඇත්තටම අපි මේ සම්බුද්ධ ශාසනයට අපි තේරුම් ගන්න තියෙන්නේ. මේ කාරණය අපි තේරුම් ගත්තොත් තමයි ඇත්තම දිනදී අපි බුදු විඥාන වහන්සේ කෙනේ ලෝකේ පහළ වෙලා ඉන්නේ කියලා දන්නේ. දුක කියලා දෙයක් තියෙනවා, දුක සත්‍ය කියලා දෙයක් තියෙනවා. ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ ඔය කාරණා ටික සඳහන් වෙනවා. ඉපදීම දුකයි, ලැබීම දුකයි, මරණය දුකයි මේ ආදී වශයෙන්. මේක දිනදී දුක. මේක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. බුදු විඥාන වහන්සේ ගිහිගෙන ඉක්මන කලින්ම සතරේ නිත්‍ය දැක්මක තේරුම් ගත්තා. එහෙම තේරුම් ගත්ත බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ පොබේ අනුසුතිස් ධම්මේ සුචාපෝමන බාලි කියලා. මඩ පෙර නොයසොරි බුදහම පාරණායි කියලා. ඒ මොකද නොයසොරි බුදහම? මේ දුක සත්‍ය අවබෝධය. ඒ මොකන්ද? සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන කාරණේ. අපේ හැඩ රූපයක් වෙනකොට කාණ්ඩ සංඥාවක් අහනකොට මේ ඉන්ද්‍රියවලින් යම් සංඥාවක් ගන්නකොට ඇතිවෙනතරී බාහිර සත්‍යයේ පුද්ගලයේ ඒ විදිහට ඇතැයි කියලා ගන්න ස්වභාවයයි දුක සත්‍ය කියලා කියන්නේ. අපේ මේ හැඩ රූපයක් වෙනකොට අපි හිතන මේ වෙන කෝපයක් කියලා. මේ වෙන්නේ මරක් කියලා, මේ වෙන්නේ හාමුදුරු කෙනෙක් කියලා, මේ වෙන්නේ දරුවා, මේ වෙන්නේ අම්මා කියලා. නම් ඒ අවස්ථාවෙට හිටිය අවස්ථා ගානක් පසුබලෙන් කියලා. ස්කන්ධ පංචකේ හටගෙන ඒ අවිද්‍යාවෙන් බලන්නේ කියන ප්‍රතිපලයක් විදිහට තමයි තමන්ට දරුවේ ඥාතිවරේ මල දෙයක් කියන්නේ. ඇසෙන් රූපයක් පේනවා නම් මුලින් වර්ණ රූපේ විතරයි. කනෙන් ශබ්දයක් අහනවා නම් ශබ්ද මාත්‍රේ විතරයි මුලින් දැනෙන්නේ. ඒ හඳුනා ගන්නකොට ඒ සත්ත්ව බුද්ධ සංඥා ගන්නකොට පිටතුනේ පංච උපාදාන සංඥාවක් හැදෙනවා. පංච උපාදාන සංඥා හටගත් දැනට පිටතුනේ ජරා මරණ වලින් නිදහස් වීමක් නෑ. අපි ඇසෙන් දකිනකොටම හඳුනාගන්නේ මේ මගේ අම්මා කියලා නම් ඒ අම්මා ළඩ වෙනකොට, මහලු වෙනකොට, වෙන් වෙනකොට ඒ දුක්ඛිනත් එක්කමයි අපි ගන්නෙ. මේ මගේ ලක්ෂණ මනක්, මේක මනක් කියලා ගන්නවත් එක්කම ඊළඟ මොහොතේ මේක වෙනස් වීමක් එක්ක නැති වෙන ඊළඟ සිතිය පරම්පරාවක් අපි බාර අරගෙන යනවා. එතකොට දුක කියලා කියන්නේ ළඩ වීම, මහලු වීම ආදී කාරණා දුක සත්‍ය කියලා කියන්නේ. ඒකට හේතු වන අරණම අක්තිවරණම ඒ කියන්නේ සත්ව පුද්ගල සංඥාවෙන් දේවල් පුද්ගලයන් ගන්නා ගැතිය. මෙන්න මේ දෙකේ වෙනස තේරුම් ගත්තොත් තමයි වෙනසින් අපි දුක් සත්‍ය තේරුම් ගන්නවා. දුක් සත්‍ය පිළිබඳව පින්තුනි බුදුහාම දේශනා කරන්නේ දුක් සත්‍යම් පරිඤ්ඤය කියලා. දුක් සත්‍ය දුරු කරන්න කියලා නෑ පින්තුනි. දුක් සත්‍යම් බලන්න ගන්නවා. දුක සත්‍යයේ පිහිටින දැන ගන්නවා. බොහෝ විට අපි දුක නැති කරන්න යන්නේ. දුක නැති කරගන්න කිරීම ගැන බුදුදහමේ කියලා තියෙනවා. හැබැයි දුක නැති ගැනීම කියන්නේ දුක පිහිටින දැන ගන්නවා වගේ කියන්නේ. දුක පිහිටින දැන ගන්නකොට පිනතුනේ සමුදය දුර වෙනවා. සමුදය කියන්නේ මොකක්ද? සමුදය කියන්නේ යමකට තියෙන හේතුව නැත්තම් සසර සත්‍යයෙන් දතු තෘෂ්ණා. තෘෂ්ණා කියවන අපිට බොහෝ විට හිතෙන කෙනෙකුගේ බාහිර දේකට තියෙන ආසාව කියන්නේ යායන් තණ්හා කෝණ බය කානන්දි රාග සාගත తත්‍ර తත්‍රා විනන්දිනි. ඒ දෙක එන හැටි ඒ දෙක එන කුමක් නිසාද? නන්දි රාගය නිසා තමන්ගේ අභ්‍යන්තරයේ ජීවත් කරවන්න තමන්ට තියෙන ආසාව නිසා. දරුවේ විභාගය අසමත්යක් බව දුක් වෙනවා. ඇයෝ වැක්කර දුක් වෙන්නේ? ඔබ කියන්නේ පුරාම දරුවා දුකට පත් වෙන නිසා කියලා නේ. ඇත්තටම කියන තොඹ සාමාන්‍ය තියන ආදරේ නෙමෙයි. දරුවා නිදි මරාගෙන පාඩම් කරන වාසය නේ. ඇයෝ මාස්ටර් නේ. ඔබ දන්න මේ තොල දරුවා පාස් වෙනකොට මට හොඳයි කියලා. ඔබෙන් දරුවේ අකීකර වැඩ කරනකොට, දඟ කරනකොට, ලෙඩ වෙන දේක් කරනකොට ඔබ කෑම ගන්නවා නේ. ඔය ළඟ වැඩ කළා මට කරදර කරන්නේ කොහොමද? ඉස්කෝලේ කාලේ ගන්න රාසිය අඳුරගෙන යනවා කියලා තමයි බලන්නේ. තවරක් අපි ආදරේ තියව නැත්තේ නෑ. නමුත් පිළිතුරු මේ හැම දෙයකම හදනම තමයි. Tamanne abhyantare kena asawa. නමුත් ලෝකයේ හිතන්නේ ਬਾහිරට තේ ආසේ කියලා. ਬਾහිරට තියෙන තේ ආසාව නම් කෘෂ්ණවට හේතුව බුදුරජාණන් වහන්සේනම් හේතු දෙකක් කියනවා. ලෝභයෙන් දැක්වෙන දේශය කියලා කියනවානේ. ඇයි ලෝභය කියලා එතන කියන්නේ? ලෝභය එතන කියලා තියෙන පිළිතුරු මෙතන තියෙන ආසාවට කැමති වට ආසයි අකමැති දේවට අකමැති. යම් දෙයක් එක ගැටෙනම නම් ගැටෙන්නේ මේකට තියෙන ආසාව නිසා, ඇලෙනව නම් ඇලෙන්නේ මේකට තියෙන ආසාව. ඒ නිසා දුකට හේතු දෙකක් කියලා නෑ, දුකට හේතු එකයි කියලා. ඒ තමයි නංගේ රාගය, ඒ තමයි තෘෂ්ණාව කියන්නේ. තෘෂ්ණාව දුර කරනවත් එකම දෙකම දුර වෙනවා. ඒ නිසා තමයි කාමරාග කටික තියෙන සංයෝජන දෙකම එකම අනාගාමී මාර්ගඥානෙ දුර වෙනවා. එකම කාසිය දෙපැත්ත වගේ කාසිය විසි කරනකොට කාසිය දෙපැත්තම විසි වෙනවා. ඊළඟට පිළිතුරු මෙන්න මේක දුරු කරන්න නම් දුක සමුදය දුරු කරන්න නම් පිළිතුරු. ඒ සඳහා දර්ශනයක් අවශ්‍යයි. ඒක නිසා අපට ඕනකම තිබුණේ නැහැ කරන්න බෑ. අනේ තෘෂ්ණාව මට හානි කරන්නේ මේ තෘෂ්ණාව නැයි කරන්න ඕන කියලා තමන් මහන්සිමයි කරන්න බෑ පිළිතුරු. හරියට මෙතන අන්ධකාරයක් තියෙනවා නම් ඒ අන්ධකාරය දුරු කරන්න ඕන කියලා ඇඬුවට කරන්න බෑ. අන්ධකාරය දුරු කරන්න මොකද කරන්න ඕන? ආලෝකයක් දල්වන්න. ඒ වගේ තමයි පින්තුරි තෘෂ්ණාවේ අන්ධකාරය දුරු කරන්න නම් අවිද්‍යාවේ අන්ධකාරය දුරු කරන්න ඕන. ප්‍රඥාවේ පහන දල්වන්න ඕන. ප්‍රඥාවේ පහන දල්වනවා එකම සමාන්තර වෙනවා මොකද්ද? ඇතක රූපයක් දැක්කනම් කනක ශබ්දයක් ඇහුණනම් මේ හැම දෙයක්ම සිදුවන්නේ පෙර පසුම වී ඒ මොහොතේ සිටෙවිලා මේක පෙර නොතිබේ හටගෙන ඉතුරු නැතුවම නිරුදෙනවා කියලා දකිනවා. ඇහැට රූපයක් එනකොට, කනක ශබ්දයක් ඇහෙනකොට, නාසයේ ගඳ සුවඳක් එනකොට, දිවට රසයක් දැනෙනකොට, නාසයේ ගඳ සුවඳක් එනකොට, සිතට සිටෙවිලා එනකොට, කයට පහසක් දැනෙනකොට මේ හැම වේලාවෙම තමන් සිහින් ඉන්නවා කොහොමද? මේක පෙර තිබිච්ච දෙයක් නෙවෙයි, මේ මොහොතේ හටගත්ත හේතු නිසා මේ මොහොතේම නිරුදෙනවා කියලා දකිනවා. ඒ සිහි කරන මොහොතක් පාසාම පිනතුනේ බාහිර කිසිම දෙයක තමන්ගේ මනස බැසගන්නේ නැහැ. බාහිර කුද්දලේ කෙරේවත්, බාහිර දෙයක් කෙරේවත් තමන්ගේ හිත බැසගන්නේ නැහැ. ශනිකව තමන්ගේ අභ්‍යන්තරයට නැඹුරු වෙනවා, තමන්ගේ ප්‍රඥාව එන්නම දිනනවා. ඒ ප්‍රඥා නැමැති ආලෝකයේ දිනනවා කියලා කියන්නේ අවිද්‍යාව නැමැති අන්ධකාරය දුර වෙනවා. ඒ තා ප්‍රමාණයට තමන් දුකෙන් නිදහස් වෙනවා. පින්තුනි හැකි තාක් දුරට මෙන්න මේ දහම අපි වඩන්නට ඕන. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගහන විඥාන අනිත්‍යයි, ගන්ධ විඥාන අනිත්‍යයි, මේ ආදී වශයෙන් දිව අනිත්‍යයි, ජීව විඥාන අනිත්‍යයි, රස අනිත්‍යයි, කය අනිත්‍යයි, පොට්ටම් අනිත්‍යයි, කාය විඥාන අනිත්‍යයි, මන අනිත්‍යයි, ධර්ම අනිත්‍යයි, මන විඥාන අනිත්‍යයි කියලා නැවත නැවතත් විතර මේක මෙහෙ කරන්න ඕන. ඒ මෙනෙහි කරන වාර ගන්න වැඩි වෙච්ච ප්‍රමාණයට පින්නතුනි එක පාර අවිද්‍යාවෙන් පිට නැති වෙන්නේ නැහැ. අපි අර දිගටම එක අරමුණක බොහෝ වේලාවක් හිට යෙදෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අරමුණේ සිට මුලා වෙන ගතිය අඩු වෙනවා. වෙන කෙනෙක් ඇසෙන් රූපයක් දැකලා ඒක පසුබස හඹා ගිහිල්ලා දුකටපත් වෙද්දී අපි එච්චර පියවර මුණක් කියන්නේ අපි යන වේගයේ ටිකෙන් ටික අඩු කරනවා. ඇතැම්ද දකිනකොට මේ ද්‍රව්‍යයක් තියෙනවා කියලා පේනවා. හැබැයි දිගින් දිගටම යන්නේ ඉක්මනටම දකින්නවල මේ තම මුලා වුණායි කියලා. එහෙම දැකලා දැකලා එන්න එන්නම වන්නේ අර එක අරමුණට හිත මුලා වෙන වාර ගන්න ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙලා පින්නතුනි ඒක ක්‍රමානුකූලව අඩු වෙන ආකාරය ධර්මයේ සඳහන් වෙනවා. ඉතාම වැදගත් සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා. මේ පිළිබඳව අවධානය යොමු කරන ධර්මඥානයේ ඉන්න කෙනා පිනතු ලෝකයේ ඇතිවන මානසික වෙනස ඔහුගේ ඇතිවන දක්ෂතාවය ගැන සඳහන් වෙනවා. ඇසර රූපයන් පෙනිලා මනාපයන් අමනාපයන් රාග ද්වේෂයක් ඇති වෙනවා නම් ඒ ඇසර රූපයක් පෙනීම තුළින් ඇතිවන රාග ද්වේෂ දෙක දුර වෙන යනකට යන කාලය කොච්චරද හරියට? හරියට ඇසිපිය ගහන මොහොතක් ඇනි තාම් සුළු වේලාවකදී අර ඇතිවන රාග ද්වේෂ දුර වෙනවා. කනෙන් ශබ්දයක් අහලා රාග ද්වේෂ ඇති වෙනවා නම් ඒක දුර වෙන ගැටන කාලය කොච්චරද? හරියට අසුරු සැනක් ගහන මොහොතක්. නාසයේ දඬු සුවඳ දැනෙලා ඔහුට ඇතිවන රාග ද්වේෂ දුර වෙන ගැටන කාලය කොච්චරද? හරියට නෙළුම් පතක වතුර බිඳක් පහළට වැටෙන ගැටන කාලයක් වගේ. දිවට රසයක් දැනෙලා ප්‍රියමනාප අමනාප සිතිවිල්ලක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන සිතිවිල්ල දුර වෙන ගත වෙන කාලය කොච්චරද? හරියට දිව කෙළවරට තියෙන කෙළ තිඳක් දිවෙන් බැහැර වෙන්න ගත වෙන කාලය වගේ. ශරීරයේ ස්පර්ශයක් ලැබෙන්නේ නැති වෙන රාග දේශ දුර වෙන ගත වෙන කාලය කොච්චරද? හරියට ශක්තිමත් පුරුෂයෙක් දිග කරවුවට වක්තරන වක්තරුවට දිග කරන වගේ ගත වෙන ඉතාම ක්ෂණික කාලය. මානසිකයෙන් සිතුවිල්ල කියන්නේ රාග ද්වේෂ නැත්නම් දුක් සැපැතිවීම දුර වෙන ගතන කාලය කොච්චරද? හරියට රත්ෙච්ච යකඩ බාගෙනේකට වතුර බින්දක් දැම්ම වගේ කාලය. කොච්චර වේගින් පිනතුනෝ විහෙට තියාත්ම වෙනවද? මේක තමයි බුදුදහමේ තියෙන අනුත්තර ඉන්ද්‍රිය භාවනා කියලා කියන්නේ. හැබැයි එතනින් නවතින්නේ නැහැ වෙනතන බුදුදහම. තාම පියවැටිර යන සේක පුත්‍යයාගේ සෝනාදී මාර්ගවල ලැබුම් කෙනාගේ හිතේ ස්වභාවය දැක්වෙනවා. ඔව් ඇස් කන ආසාදීන්ද්‍රිය වලින් ආරම්භ ඇති වෙනකොට ඒ ඇතිවන රාග දේශ දුරු කරන්න ගත වෙන්නේ රාග දේශ ඇති වෙනකොට මොහෝ අට්ඨියයෙන් හරායේ දිගොච්චති කියලා කියනවා. ඔව් ඒක නිසර බව ඉතාම නොලින් මෙහි කරනවා. ඒ ආරම්භන තුළම ලැජ්ජාවට පත් වෙනවා. අනේ මම වගේ ශ්‍රාවකයෙකුට මේ වගේ කතා හඳ නෑ නේද කියලා ඉක්මනටම තමන් ලැජ්ජාවට පත් වෙනවා. හරියට අර අපි පිළිමවලදී අර ලස්සනට ඇඳගෙන කෙනෙකුගේ කරට දාපු දීපණක් වගේ කියලා අන්න ඒ වගේ තමන්ටම තමන්ගේ ලැජ්ජ වෙනවා. අනේ මම වගේ ශ්‍රාවකයෙකුට මේ වගේ ඉස්කෙල ගන්න මේ වගේ භාවනා කරන ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන බණදා මහන මම වගේ කෙනෙකුට මේ වගේ රාගසිතිල්ල ගැලපෙන්නේ නැහැ මේ වගේ දේශ ඇති කරගන්න එක ගැලපෙන්නේ නැහැ කියලා ඉක්මනටම තමන්ගේ උපේක්ෂාවට පත් වෙනවා. ඊනම් සඳහන් කර රහතන් වහන්සේගේ ස්වභාවය මොකක්ද කියලා. වන්න පේනතුනි බලාගන්න රහතන් වහන්සේගේ ස්වභාවය කොහොමද? රහතන් වහන්සේ ඇසෙන් රූපයක් දැකලා මනාප දෙයක් නැත්නම් පිළිකුල් නොවන දෙයක් දැක්කනම් ඒක පිළිකුල් නොවන දෙයක් විදියටම මෙහෙ කරන්න පුළුවන්. පිළිකුල් දෙයක් දැකලා පිළිකුල් විදියටම මෙහෙ කරන්න කැමති නම් ඒක පුළුවන් කරන්න. පිළිකුල් දෙයක් දැකලා නොපිළිකුල් දෙයක් විදිහට මෙහෙ කරන්න කැමති නම් ඒක පුළුවන් කරන්න. නොපිළිකුල් දෙයක් දැකලා පිළිකුල් විදිහට මෙහෙ කරන්න පුළුවන් නම් ඒකත් පුළුවන් කරන්න. රහතන් වහන්සේට පිළිකුල් නොපිළිකුල් දෙකම දුරු කරන උපේක්ෂාවෙන් මෙහෙ කරන්න කැමති නම් ඒක කරන්න. එතකොට පින්නතුනි තාම පැහැදිලිව පේනවා පිළිකුල් හෝ නොපිළිකුල් ප්‍රිය හෝ අප්‍රිය බව මනාප හෝ අමනාප බව ඇති වෙන නම් බාහිරින්ද බාහිරින් නෙවෙයි ඇති වෙන පින්නතුනි තමගේ අභ්‍යන්තරයෙන් හැදෙන. දෝරියන් ගෙඩියක් ගන්න බලන්න. දෝරියන් ගෙඩියක් ගත්තොත් එක කෙනෙකුට දෝරියන් සුවඳ එනකොට හරිය මාසයිනේ සල්ලි දෙල ගන්නත් යන ඇතමිටනි. තව කෙනෙකුට දෝරියන් සුවඳක් එනකොට වමන යන යනවනේ. එතකොට බාහිරින් නම් ඒක ඇතුනේ දෙන්නාට මේක වගේ හැඟීමක් ඇති වෙනට. දැන් අපි කොහොමද මෙතන කෙනෙක් එනවා නම් එක්කෙනෙකුට වහා උදව් කරපු කෙනෙක් එන්නේ. ඒකේ නම තවත් කෙනෙක් ලොකු හසුරුවමක් කරපු කෙනෙක්. එක්කෙනෙකුට සතුටක් ඇති වෙනවා අනෙක් කෙනෙකුට දුකක් ඇති වෙනවා. බාහිර කෙනා එකම සතරමහා භූතවල වරේකරා සීමක් විතරයි ඇති. ඒ නිසා ප්‍රිය අප්‍රිය බව ගත්තේ පින්නතුනි අපේ මානසික ස්වභාවය. ධර්මයේ පසක් කරපු උත්තරමෙට පින්නතුනි බාහිර දේ කැමති විදියට සීකරන්න පුළුවන් විදියට තමගේ මනස සම්පූර්ණයෙන්ම පාලනය කරති. පින්නතේ මෙන්න මේ රහතන් වහන්සේගේ ස්වභාවය තවත් ඉතාම වැදගත් සූත්‍රයකින් දැක්වෙනවා. කිංසුකෝම කියන සූත්‍රය. එනක් ඉතාම ලස්සන සූත්‍රයක් දිග සූත්‍රයක් මම ඉතාම කෙලින් එක කියන්නම්. එක්තරා නගරයක් තියෙනවා. ඒ නගරේ ප්‍රාකාරකින් වටවලා තියෙනවා. ඒ වටවලා තියෙන ප්‍රාකාර දොරටු හයක් තියෙනවා. ඒ දොරටු හයේ දොරටු පායම් ඉන්නවා. නගරේ මැද හතර මං හන්දියක් තියෙනවා. ඒ හතර මං හන්දියෙන් මුරක නගර හිමියෙක් ඉන්නවා. මෙන්න මේ නගරේ තන මාර්ගයේ දිගේ දෝත්‍යන් දෙදෙනෙක් පණිවිඩයක් අරන් ගිහිල්ලා නගර හිමියාට දීලා ඒ ගියපු කාලෙම ආයෙනවා. මේකේ උපමා කරන්නේ වෙනතුනේ නගරය කියලා කියන්නේ අපේ ශරීරය, අපේ ජීවිතය. දොරටු හය වගේ තමයි අපේ අස්සන්නාසාදී ඉන්ද්‍රිය හය. නගර මැද තියෙන හතර මං හන්දිය වගේ සතර මහා භූත රූපයෙන් නිර්මාණය වෙනවා. නගර මැද ඉන්න නගර හිමිය තමයි විඥානය. ඒ දොරටු ළඟ ඉන්න දොරටු මාය තමයි සතිය, සිහිය. අර පණිවිඩය අරන් යන දූතයන් දෙදෙනා තමයි සමථ විදර්ශනා දෙන්න. ඒ යන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. රහතන් වහන්සේට ඇසෙන් රූපයක්, ඇස නැමැති ඉන්ද්‍රියෙන් රූපයක් අරන් යනකොට නිකන් නෙවෙයි අරන් යන්නේ සමථ විදර්ශනා නැමැති දූතයන් දෙදෙනා විසින් ඇසෙන් රූපය අරන් ගිහිල්ලා ඇස නැමැති සතිය නැමැති මුරකරුවාගේ පරික්ෂණයෙන් අධීක්ෂණ යටතේ ඇතුළත් වෙලා නගර මැද ඉන්න නගර හිමියා නැමැති විඥාණයට මේක දීලා ඒ ජීවු ආරයමයි පිටවෙලා යනවා. ගිහිපු ආරයම සිහිය සහ නුවණින් හිටියොත් ගිහිපු ආරයම නික්මිලා යනවා. ඒක එතනින්ම දීලා ඒ කියන්නේ දෙත්තේ දෙත්තමත් සමිතරයි. දැක්ක දේ දකින්න විතරයි, දකපු දේ අල්ලන්න යන්නේ නැහැ. අල්ලන්නේ යනකොට හම් වෙන්නේ දැකපු දේ නෙවෙයි, ඊට පස්සේ ස්පර්ශය හම් වෙනවා. දැකපු දේ අල්ලන්න කියලා කියොත් මොකද වෙන්නේ? අපි අර සමථ විදර්ශනා දෙකෙන් නෙවෙයි කටයුතු කරලා තියෙන්නේ. මොනවද අර ගිහිපු දූත යුවල ගිහිපු පාරෙන් නෙවෙයි යන්නේ, වෙනත් පාරකින් පිටනේ. වෙනත් පාරකින් පිටවෙනකොට මොකද වෙන්නේ? නගර මැද නගර හිමියා නැමැති විඥාණයට පණිවිඩය දීලා විතරක් යන්නේ. මොකද කරන්නේ? නගර හිමිය එළියට අදගෙන යනවා. එළියට අදගෙන ගියොතින් නිකන් නවතින්නේ නැහැ. බෝනස් ටිකක් දීලායි ආයෙ පිටත් කරන්නේ. මොනවද බෝනස් ටික? ජරා මරණ ව්‍යාධි ප්‍රිය විප්‍රයෝග ප්‍රිය සම්ප්‍රයෝග අන්න ඒ බෝනස් ටිකක් අතර දීලා යනවා. පින්නතුනේ මෙන්න මේක තමයි ආර්ය දර්ශනය කියලා කියන්නේ. මේ සඳහා හැකි තාක් දුරට අපි පින්නතුනේ සමථය වඩන්නට ඕන, සිල්වත් වෙන්නට ඕන, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕන. මේ ධර්ම පින්නතුනේ සාන්දෘෂ්ටික ධර්මයක් නේද? මේ ජීවිතේම ප්‍රතිඵල ලබන්න පුළුවන් ධර්මයක්. ඒ ඉතලම ප්‍රතිඵලය තමයි බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාව කීයට දේශනා කළේ. ඒ වංහිතේ බාහ්‍ය සික්කේ සම්බන්ධ දෙත්තේ දෙත්තමත් සම්භාවිස්සති, සුතේ සුතමත් සම්භාවිස්සති, මුතේ මුතමත් සම්භාවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත් සම්භාවිස්සති. බාහ්‍ය මෙහෙම හික්මෙන්න යමක් දැක්කනම් දැක්ක විතරයි. ඒ දකින දේ හැට විතරයි ගෝචර වන්නේ. ඒ දැකපු දේ කණෙන් අහන්න බෑ. කණෙන් අහන්නේ දැකපු දේ නෙවෙයි, කණෙන් අහන්නේ ශබ්දේ. ඒ කණෙන් අහපු දේ අතින් අල්ලන්න බෑ. දැන් කනට බෙර ශබ්දයක් ඇහුනොතින් ඒ බෙර ශබ්දය පුළුවන් අල්ලන්න ගියලා. බෙර ශබ්දය අල්ලන්න බෑ. ඒ අල්ලපු දේ අනේ හරි සුවඳක් ඇතේ කියලා සුවඳ බලන්න ගියොතින් ඒ බලපු දේ සුවඳ නෙවෙයි ඇතිවන්නේ, ඒ ආදරණින් ආපු සුවඳ. පින්නතුනේ හරියට වතුර බේසමක් කියලා වතුර බේසමට අපි මුහුණ යොදන බලනකොට අපිට වතුර බේසමේ මුහුණ පේනවනේ. ඒ වතුර බේසමේ පේන මුහුණ අපිට අල්ලන්න පුළුවන්ද? අල්ලන්න බෑ. ඒ වතුර බේසමේ පේන තමන්ගේ මුහුණේ ගඳසොඳ බලන්න පුළුවන්ද? ගඳසොඳ බලන්න බෑ. ඒ වතුර බේසමේ පේන මුහුණ තමන්ට දිවෙන් රස විඳින්න පුළුවන්ද? රස විඳින්න ඒ රූපේ රසෙ නෙවෙයි ඉන්නේ, වතුරේ තියෙන රහණේ. පින්නතිනේ අන්න ඒ වගේ අපේ ඇසෙන් දකින දේ දර්ශන මාත්‍රයට විතරයි, කනට අහන දේ ශබ්දයට විතරයි. ඒක එතනම නිරුද්ධ වෙනවා. අනිත් එකෙන් ගැට ගන්නන්නේ අපේ හිතේ තියෙන ප්‍රපංච නිසා, අපේ හිතේ තියෙන ක්ලේශයන්ගේ ආශ්‍රව නිසා. කෙනෙක් දැක්ක ගමන් මෙයා හොඳයි නරකයි ආදී වශයෙන් අපේ නිගමනට වෙන්නේ ඒ බාහ්‍ය රූපෙන් නෙවෙයි, අපේ අතීත සංස්කාර නිත්‍ය සපාත්ම වශයෙන් අරගෙන මෙන්න මේකෙන් හිත මුදව ගත්තොත් වෙනතුනේ ඒ මුදව ගන්න ප්‍රමාණයට අපි බාහිර රූපය තුළ මුලාගෙන ගතිය අඩු වෙනවා. ඒ තා ප්‍රමාණය තමයි ජරා මරණ කරා යන ගතිය අඩු වෙනවා. ඒ තා තමයි දුකෙන් නිදහස් වෙනවා. ඉතින් මේ සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරන උත්සාහ කරමු. අපි ටික වේලාවක් වෙනතුනේ භාවනා කරමු. මේ භාවනා කරන වේලාව නිසා අපි මුලින් ටික වේලාවක් මෛත්‍රී භාවනා වඩමු. ඊට පස්සේ අපි මෛත්‍රී භාවනාව සමත භාවනා පිළිවෙත කරලා අවසානයේ අපි විදර්ශනා භාවනා පැත්තට ටික වේලාවක් අපේ හිත යොමු කරමු. දැන් පින්තරි තමන්ට පාසීරියවකින් වාඩි වෙන්න. ශරීරයේ හොඳට නිශ්චලව තියාගෙන සැහැල්ලුවෙන් තියාගන්න. හොඳට පින්නතින් තමන්ගේ සිහිය තමන්ගේ නාසය ආශ්‍රිතව තියාගන්න. නාසයේ සමීපයේ සිහිය තියාගනිමින් අපි දැන් මෛත්‍රී වදනටයි සූදානම් වෙන්නේ. මුලින් අපි තමන්ට මෛත්‍රී වදනවා. අනතුරුව තමා බාහිර තියෙන සියලුම සත්‍යයන්ටත් අපි මෛත්‍රිය දියුණු කරනවා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මාමෙන්ම මෙම ආරාමයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මෙම නගරයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. මෙම රටේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ පෘථුවියේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ විශ්වයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ලෝමයේ සියලු සත්‍යයන් එකම අවුලක්සේ එකම දරු පෙරක්සේ දකිමින් ඒ හැමට මාමෙත් සිතින් සෙත්පදනවා. ලොව හැම දෙනාගේම යහපත අවිවෘතිය සතුට මා ප්‍රාර්ථනා කරනවා. ලෝවැසි හැම දෙනාම යහපතට පත් වේවායි මා මෙත් සිතින් මුළු හදවතින්ම සෙත්පත්නා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මොහොතක් ආසා මගේ සිතේ හටගත් සිතුවිලි පෙර නොතිබේ හටගෙන හේතු ඇති විට හටගෙන හේතු නිරුද්ධ වීමෙන් ඒ මොහොතේම නිරුද්ධ වී ගිය මගේ සමස්ත ජීවිතයම යනු එක මොහොතක සිතුවිලි මාත්‍රයක් පමණයි. ඒ සෑම සිතුවිල්ලක්ම හටගෙන නිරුද්ධ වෙන ආකාරය මානවරින් දකිනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි සෑම මොහොතකම සිතවිල්ලක් හටගෙන එතනම නිරුද්ධ වෙන ආකාරය මගේ සමස්ත ජීවිතයේ සමාදා කියලා. මගේ ජීවිතය යන රූප වේදනා සංඥා සංඛාර විඥාන යන මේ ස්කන්ධ පංචකයේ හටගෙන නිරුද්ධ වීමක් පමණක් බව මා ඊටාම පැහැදිලි වෙන වලින් දකිනවා. එලෙස නොනින් දැකීම සමගම බාහිර කිසිම රූපයක හෝ පුද්ගලයෙක් තුළ මාගේ හිත බැස නොගෙන මේ අනිත්‍යතාවයේ නැමැති යථාර්ථය තුළම මා හික්මෙනට අදිස්ථාන කරගන්නවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සාදු සාදු සාදු. දැන් පින්තුනි අපේ ලැබිච්ච වෙලාවේ ඇතුළත අපේ ධර්ම කරුණු කීපයක් සාකච්ඡා කරලා ඒ වෙලාවක මෛත්‍රී භාවනාවත් අනිත්‍ය භාවනාවත් අපි වැඩුවා. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ධර්ම අනුව ඇත නැත කියන අන්ත දෙකෙන්ම දුර වෙන ධර්ම කොයි බුදුහාමුදුර දේශනා කළේ. භාගවතුන් වහන්සේ සඳහන් කරනවා රූපාදී ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා, හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයෙන් දුර වෙනවා කියලා. ඒ හටගත් ස්කන්ධ පංචකය එතනම නිරුද්ධ වෙන බව දකින කෙනා ඇත කියන අන්තයෙන් දුර වෙනවා කියලා. මෙන්න මේ විදිහට ඇත නැත වෙනත් විදිහකින් කියනවා නම් සංස්කෘත උච්චේ දෙකෙන දෘෂ්ටි දෙකම එකම දර්ශනයෙන් දුර වෙනට ඕන. බාහිර කිසිමක් නැහැ කියලා බුදුදහම කියන්නේ නැහැ. නැහැ කියුවොත් ඒක උච්ඡේදයට යනවා. ඇත කියන්නේ නැහැ. ඇත කිව්වොත් සාසතයට යනවා. කම්මකට සම්බන්ධයෙන් කියන්නේ යම් කිසි දෙයක් ඇත කියන දර්ශනයක් ඉන්නවා. නමුත් ලෝකෝත්තර සම්බන්ධයෙන් කියනකොට ඇත සහ නැත කියලා අන්ත දෙකම දුර වෙනවා. දුර වෙලා අස්මිතා කියන මොහොතේ මේ කේතයක තියෙනකොට මේක තියෙනවා. අස්මින් අසති දන්න හොති මේ නැති වෙනකොට මේක නැති වෙනවා කියන පරිසම්පාදේ න්‍යායෙන් නොනින් ලෝකේ නැතිනම් ඒ සාගුල ධර්මයේ සියලුම ගැඹුරු දර්ශනය විස්තර කරන්නේ පරිසම්පාදේ න්‍යායෙන් ආර්ය න්‍යාය තුළ. ඒ සාපේන තුන හරියට අපි රූපයක් දකින්නවා කියන්නේ, ශබ්දයක් අහනවා කියන්නේ, ගන්ධයක් ආග්‍රහණය කරනවා කියලා කියන්නේ, මේ ඉන්ද්‍රියයන් කුමක් අපි ස්පර්ශ කරනවා කියලා කිව්වත් හරියට අපි කණ්ණාඩිය ළඟට යනවා වගේ. කණ්ණාඩිය ළඟට අපි මොන බලන්නේ නැහැනකොට පෙරණ තිබීමේ හේතු එක තිබෙලා යන් දැකීම හටගත්තා. එතනම නිරුද්ධ වෙනවා. ඒ හේතු එක නිසා රූපය හටගත්තට ඒ එකම හේතුවකටවත් රූපය ඇතිනේ. දැන් අපි මෙහෙම ඇඟිලි දෙකේ පෙරකල සංඥාවක් අපිට හඳුනාගන්න පුළුවන්. ඒ සම්පේ පෙරණති මේ හටගෙන එතරම් නැති වුණා. ඒ වගේම තමයි අපේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් ගන්න සියලු මාර්ග. අනිත් ඒ තමයි මේ ඇඟිලි දෙක නිසා සම්පේ හටගත්තට මේ සම්පේ ඇඟිලි දෙකට අයිතිත් නැහැ, කනට අයිතිත් නැහැ, විඥාණයට අයිතිත් නැහැ. ඇස ආදානි රූපය හටගත්තට ඒ රූපය මේ බාහිර දෙයට අයිතිත් නැහැ, ඇසට අයිතිත් නැහැ, චක්කු විඥාණයට අයිතිත් නැහැ. හේතු නිසා හටගන්න මේ අත්දැකීම හේතුවට ඇතිනේ. අපිට කෙලස් හටගන්නේ අපේ ඥානීයව නිසා, මොකන්ද විද්‍යාව යම් කිසි හේතුවකින් ඵලයක් හටගත්තොතින් අපි ඒ ඵලය හේතුව ඒ ඵලය හේතුවට ගැටගහනවා. හේතුණයි කියලා අපි සම්බන්ධ කරනවා. කෙනෙක් බැන්නාම ආවල් කෙනෙක් මට බැන්නේ කියලා අර සංදේය පුද්ගලයන් දෙයක් ගැටගහනවා. කෙනෙක් දැක්කහම අවල කෙනාගේ රූපය කෙලෙකට බැඳෙනවා. මේ විදිහට තමයි රාග ද්වේෂ දෙක හටගන්නේ. ඒ නිසා මෙන්න මේ දර්ශනීය පිනතුනි කියලා තියෙනවා එක්කම ටිකෙන් ටික තමන්ගේ තියෙන අවිද්‍යාව දුර වෙනවා. ඒ සඳහා පිනතුනි විශේෂයෙන්ම ධර්මඥානය අවශ්‍ය වෙනවා. ඒ සඳහා හිත ටිකෙන් ටික සමාධිමත් කිරීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා තමන්ගේ කායික වාචික සම්මරය අවශ්‍ය වෙනවා. ඒ වගේම පිනතුනි කරණීයමෙත සූත්‍රයේ තියෙන ගුණාංග ටික තමන්ගේ ළඟ ඇති තාම් දුරට ප්‍රගුණ කරන්නට ඕන. තමන් කොච්චර දුරට මේ ගමන යනවද කියන එක තියෙන්නේ වන්නේ. අර නිමෙත සූත්‍රයේ කියන ගුණ ටික තමයි කියන්නට ඕන. ඒක කියන ගුණාංග ටික ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. එකක් තමයි අවංක බව, සුවච බව, නොනැති බව සහ මෛත්‍රිය. අවංක බව, සුවච බව, නොනැති බව, මෛත්‍රිය මේ ගුණාංග අවශ්‍යයි. ඒ අතරිනුත් අවංක බව කියන එක ඉතාම අවශ්‍ය සාධකයක්. මොහොතකට අවංක භාවය කියලා කියන්නේ අවංකභාවය කියන්නේ විවිධ විදිහේ තේරුම් ගන්න පුළුවන්. මගේ අදහස හැටියට කිව්වොත් මම නම් විස්තර කරන්නේ තමන් යමක් කරනකොට තමන් ගැන තමන් බලන්නේ මේ දේ කිරීමෙන් මගේ තෘෂ්ණාව වැඩි වෙනවාද අඩු වෙනවාද කියලා. මේ දේ කිරීමෙන් මගේ මාන්නය අඩු වෙනවාද වැඩි වෙනවාද? මේ දේ කිරීමෙන් මගේ සක්කාය දිට්ඨිය අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලන්න. ඔබ කොහොම පන්සල ගාව දාසේ විතරක් නෙමෙයි ගෙදර ඉන්න මොහොතේද උදෑසන ඉඳන් රාත්‍රී දක්වා කරන හැම දෙයකටම තමන් බලන්න. මේ දේ කරනකොට මගේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලන්න. මේක තමයි හොඳම සාධක. වෙන කාගේවත් ඇගැයීම අවශ්‍ය නැහැ. රෙකමෙන්ඩේෂන් අවශ්‍ය නැහැ. පොන්නේ පිරණ එකේ ඉඳන් ඇඳුම අඳින එකේ ඉඳන් ගෙදර හදන එක දක්වා වාහනය ගන්න එක දක්වා සියලුම දේවල් ගැන මෙහෙම කල්පනා කරනවා. මේක කියන්නේ මගේ තෘෂ්ණා දෘෂ්ටි මානෙ වැඩි වෙනවාද අඩු වෙනවාද? මේක තමයි Taman ධර්ම මාර්ගයේ ඉන්නවාද කියලා බලන සාධකය. මේක තමයි දිනෙන් දින Taman කෙලස් වලින් නිදහස් වෙනවාද දුකෙන් නිදහස් වෙනවාද කියලා Tamanටම Taman ගැන බලන්න පුළුවන් මිනුම්යන්ට. ඉතින් ඒ සඳහා කටයුතු කරන්නට අපි අප්‍රමාදී උත්සාහ කරමු. වෙන දිනකටම මේ උතුම් පුණ්‍යයන් විනාසෙ ආශිර්වාදයෙන් නිරොග් නිරෝගී සම්පත්‍ය දිගාසි සම්පත්‍ය සේවා කරන ප්‍රාර්ථනා දුක්ඛම් පන්තාච නින්දුක්ඛම් භයං පන්තාච නිබ්බයං සෝකම් පන්තාච නිස්සෝකම් හොන්තු සම්දේති පානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා දියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනකම තෙරුවන් සරණයි.